හොඳයි තේරුවන් සරණයි හැම දිනටම සම්දනවත් සම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සති විලාදීන යනි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 9 වෙනිදා ඉදා ඉදහ දැන් කියලා සුලියාවේ එදිනෙ සම්දනවිනු බලක් වෙනවා ඉතින් අපි අද දවසේ සඳහා ගමත් මේකත් මාතෘකාවක් යෝජනා කරගෙන තිබෙනවා ඒකට අදාළ වෙන්නායි මාච දේශනා කීපයකදී දවසේ ප්‍රචාරය වුණා සවන පිටසේ දේශනා කීපයක් කියලා ඉතින් ඒවත් ශ්‍රවණය කළා නම් අද අපි පුළුවන්කමක් තියලා සම්මා සම්බුද්ධ සරණයි සතගතයන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්කව ගෞරවයෙන් ප්‍රණිපාත කරමු වන්දනා කරමු නමස්කාර කරමු උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අද ධර්ම සාකච්ඡාව පසුබට වීමකින් කතා කරන්නට හිතාගෙන ඉන්න නිසා මම පරිස්සමින් වචන පාවිච්චි කරන්නේ අභ්‍යාකත සංයුත්තේ සංයුත්ත නිකායේ අභ්‍යාකත සංයුත්තේ තියෙන කුතුහල ශාලා සූත්‍රය අතකෝ වච්චගුත්තෝ පරිභාජකෝ යේන භගවා තේන ප්‍රසංකාමි තථාගතයන් වහන්සේ ළඟට වච්චගුත්ත බොහෝම නිරන්තරයෙන්ම උන්වහන්සේ සමග සාකච්ඡා කරන්ත සත්‍යාවබෝධ වූමනාම කෙනෙක් ඒ පිළිමහගත්ත කොහොමාරි ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිත් බුදුජානන් වහන්සේ සමග බොහෝ කතා කළා. කතා කරලා සතුට සාමිජි කතා කළ මේ ප්‍රශ්නය පුරිමානි බොහෝ ගෞතම දිවසානි පුතුමුතාරානි ඉස්සර දවස්වල ගෞතමයන්න් වහන්සේ ඒ ලසන් පාලි වචන පුරිමානි දිවසානි පුරුම තරානි අදියත් නෙමෙයි පිරිතන බොහෝම ඈත දවස්වල සම්බහුලානන් නානාතිත්‍යානන් සමනම් බ්‍රාහ්මනානන් පරිභාජකානන් කුතුහල ශාලායන් සම්නිසින්නානන් සම්නිපතිතානන් ආයමන්තර කතා උදපාදි නොඑක් ආගම්වලට ආйти නොඑක් දර්ශන පිළිපදින නොඑක් ශ්‍රමණයන් වහන්සේලා සම බ්‍රාහ්මණයන් ඒ වගේම පරිබ්‍රාජකයන් ලොහොඳ දේවල බොහෝම සත්‍යාබෝධය සඳහා තම කවුරුත් උනන්දු වෙන්නේ අපිත් ගොන්නේ කෙනෙකු වෙන්න පුළුවන් එතකොට දැනුත් නා කුතුහල ශාලාවේ ඉඳගන් ඒ වාඩි වෙලා හිටියාම අපිට මෙන්න මේ අතුරු කතාව පටන් ගත්තා කියලා නා ඩිංගක් අර බොහෝ සූත්‍රවල දැක්මට වඩා ටිකක් වෙනස් ඒ වගේන සාකච්ඡා කරනකොට අවධානය පමණක් යොමු කරන්නට මොකද වැඩි අවධානය අපි මේ දුක්ඛය තේරුම් ගන්නට අයංකෝ පූර්ණ කස්සපෝ මේ පූර්ණ කස්සප ශාස්ත්‍රඥ වහන්සේ සංගීතේව ගණීත ඝනාචාර්යෝ ඥාතු යසස්සි බොහෝ පිරිසින්නවා බොහොම මේ ආශ්‍රමයන් තියෙනවා ඝන වශයෙන් පන්ති වශයෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ කියන්නේ අපි හිතුවොත්ම නිකාය වශයෙන් තුඟක් ඉන්නවා ඝනාචාර්යෝ ඒ සමූහයට ගන්න ඥාතු යසස්සි බොහෝම ප්‍රසිද්ධයි ඒ වගේම විශාල පිරිසක් ඉන්නවා තිත්තකරෝ වෙනම දර්ශනයක් උගන්වනවා සාදු සම්මතෝ බහුජනස බොහෝ අය යා හොඳ කෙනෙක් කියලා කියනවා ඒක තේරුම් ගන්නතුන් දේවලත පූර්ණ කස්සප අගේ කරන කට්‍යක් ඉන්නවා හැබැයි ඊළඟට කියන එක වෙනස් බොහෝ විට අපි අහුවට වඩා අහලා තියෙනට වඩා සාමාන්‍ය සෝපි ශාවකාණං අබ්බතීතාණං කාලකත් කාලංකතම් උප්පත්තිසු විවාකරෝති එයත් ඒ පූර්ණ කස්සපැත්තත් තමන්ගේ ශ්‍රාවකයන් මිය ගියාම අසු අමුත්‍ර උප්පන්නෝ අසු අමුත්‍ර උපපන්නෝ කියලා. මෙයා මෙතනයි මේ අහවලා අහවල්තන පුදුනා අහවලා අහවල්තන පුදුනා කියලා කියනවා. ඒතර පූර්ණ කස්සපත් එතකොට මේ ඒ ඔය එන යලි ඉපදීම නැත්නම් පුනර්භවය පුනුත්පත්ති කියන එක පුනුත්පත්ති තම බොහෝයි කියන්නේ පුනර්භවයටත් ඒක ගැන අවධානය යොමු කළපුත් කෙනෙක් අනිත්යෙන්ම ඕක දැඩි දකින්න ලැබෙන්නේ ඊළඟට යෝපිස්ස ශාවකෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමපත්තිපත්තු එයා කියන්නේ අවසාන පරමාර්ථය අවබෝධකගත් ඒ ධර්මයේ හැටි උත්තම ගණයට පුරුෂයත් අපි කියන්නේ රහතන් වහන්සේ කියන එකනත් අබ්බතීතං කාලංකතං උප්පත්තිසි ව්‍යාකරෝති ඒතොරේ පූර්ණ කස්සපැත්තයි එයාගේ උත්තම මේ කිහෙලම අවබෝධය එයාගේ ධර්මයට අනුලබ්බෙකන අසු අමුත්‍රුප්පන්නෝ කියලා කියන මේ අහවලා අහවල්තන පුදුනා අහවල්ලාහවලා පුදුනා. එතකොට ඒ විදිහට එතකොට සාමාන්‍ය කෙනෙක් වර්ණාම තහවල්තන පුදුනා අහවල්තන පුදුනා කියලා කියන පූර්ණ කස්සපැත්ත. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මයේ හැටියට ඉහෙලම තත්ත්වෙට ගියේ මෙරුණාම අහවල්තන පුදුනා අහව කියලා කියන බොහොම හොඳ දේවල් දැනගන්න. අපි අන්තම් මතක් මින්දෝන ආදරණීය ගෞරවනීය අලහර කාලාමෙත් පෙගි යනි උත්තමයන් අයම් පි මක්ඛී ගෝසාලු ද මක්ඛී ගෝසාලා තේ විදිහටම කියන තුත හිතන ද අනිත් තැන් වලට වඩා වෙනස් විදිහට මෙතන කිවෙන බව පමණක් මතක තියාගන්න. ද මක්ඛී ගෝසාලා වගේ ඇත්තු කම්ම පුනබ්බව එබ මුකුත් නැ කුච් ඔය කවුරුත් කුත්‍ර මැරුවක් ඥානක් නැ කියලා කියන જાති ඇත්තු මේක වෙනසක් මම ඒව ගැන කතා කරන්නේ නැහැ. අයම්ප නිගන්ඨෝ නාත පුත්තු දැන් ඒ නිගන්ඨ ජෛන මහාවීරතුමා නම් ඔය කර්මානුරූපී අලුපත ගැන නිතර කතා කෙනෙක් නිසා වැඩි වෙනසක් නැහැ. නමුත් වෙනස තියෙන්නේ ඒතර මම ඒ හය දෙනාගෙනම කියන්න සංජීව බෙල්ලත් පුත්තු පකුදෝ කච්චානු අජිතෝ කේසකම්බලු ඔය හැම ඒ එකල ප්‍රසිද්ධ වෙලා හිටිය ශාස්ත්‍රුන් වහන්සේලා හය නමම සාමාන්‍ය කෙනෙක් මරුණහම කියන අහවලා අසු අමුතු පන්නු මේ අහවලා අහවල් තන පුදුන අහවලා අහවල් තන පුදුන මේ කච්චා නැත්තා මේක හරියට කියනවද නැද්ද දන්නේ නැහැ. වච්චගොත් එක හරියට කියනවද දන්නේ නැහැ. නමුත් මේක තමයි සඳහන් වෙලා තියෙන්නේ. අනු කවදා හරි ඉස්සර කාලේ අහපු දෙයක් කියන එක නේ කරන්නේ. ඒ නිසා එතකොට පකුද කච්චා නැත්තා අජිත කේසකම්බලේ ශාස්ත්‍රඥ වහන්සේලා ගණී ඥානාචරයෝ ඥාතෝ යසස්සි තිත්තකරෝ සාදු සම්මතෝ බහුජනස් අර තියෙන ඔක්කොම විශේෂණ පද තියෙන බොහොම පිරිසක් ඉන්නවා. ඒ වගේම ඝන වශයෙන් කොටස් වශයෙන් නිකා වශයෙන් යට තැන් තැන් වල ආශ්‍රම තියෙනවා. ඥානාචරයෝ විශාල පිරිසකට ආචාර්යවරේ ඥාතු ප්‍රසිද්ධයි යසස්සි විශාල පිරිසක් ඉන්නවා. තිත්තකරෝ වගේ විශේෂ ධර්මයක් එයා ප්‍රකාශ කරනවා. සාදු සම්මතෝ බහුජනස් බොහෝ දෙනා එයා හොඳ කෙනෙක් කියලා කියනවා. සෝපිස ඒ එතකොට එක්කෝම අබ්බ ශාවකේ කාල මරුණාම අවල්තන ඉපදුනා කියලා කියනවා. ඊට වඩා වෙනස තියෙන්නේ යෝපිස ශාවකෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ ඒ සත්‍යාවෝදේ සඳහා අවතීර්ණ වෙච්ච ඒ අත්තංගේ ධර්මයට අනුරූප මොනද ඒ පරමපත්තිපත්තු ඒ කට්ටේ ගිහිටි අවසාන පරමාර්ථ ලඟ වෙච්ච එකන ශාවකම් අබ්බතීතං කාලංකතං උප්පත්තිසු ව්‍යාකරොත් ඒකනත් මෙන්නාම යග් උප්පත්තින් මෙහෙම වුණා කියලා කියන දෙකේ වෙනස එක මතේ තියෙනවා. ඊට පස්සේ තින්දි මේ කතාවත් වුණා. අයම්පි සමනෝ ගෞතම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සංගීකේව ගණීෂ ඝනාචරිය උන්වහන්සේටත් විශාල පිරිසක් විශාල සංඝ පිරිසක් විශාල භික්ෂු පිරිසක් එකතු වෙච්ච වෙනමිනැත්තු පිරිසක් එකතුල ඉන්නවා. ඒ වගේ මිනාතු යසස්සී තිත්තකරෝ වෙනම ආගමක් ගැන කියනවා සාදු සම්මතෝ බහුජනස්. දැන් ඒ සම්මන්ත්‍රණ ශාලාවේ හිටිය කතා කරපු හැටි. අර ප්‍රසිද්ධ මහය දෙනයි දැන් මේ අලුතෙන් ආපු එක්කෙනා හැටි දෙක අතට පේන්නේ ලං බොහොම යෞවනේ ඉන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඒ ඇත්තත් එක් සාකච්ඡා කරන කට්ටිය කතා කරන්නේ ඒ ඇත්තත් මේ ශ්‍රාවකයෝ මේ ගියාම හවල්තනෙ පුදුනා කියලා කියනවා. සෝපිස් යෝපිස ශ්‍රාවකෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමාත්පත්තු ඒ උත්තම වූ ගණයේ ඒ ගෞතමයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අවසාන පරමාර්ථය පැමිණිච්ච පරම පුරුෂෝ පරම පත්තිපත්තු අවසාන පරමාර්ථය පැමිණිච්ච කෙනා තංච ශ්‍රාවකං ඒ ශ්‍රාවකේ කබ්බතීතං කාලං කතං යමී ගියාට පස්සේ ශාරීරිය අර්ථයට පස්සේ උපත්තිසු නැබි ආකාරෝත අනිත්‍ය දිනාම කියනවා පරම පත්ති පුද්ගලයාත් මෙහෙම වුණා කියලා. නමුත් සමන ගෞතමයන් වහන්සේ මේ ධර්මයේදී අවසාන පරමාර්ථ සහිත පරමාර්ථට ප්‍රමිති පුජ්‍යලයාගේ උත්පත්තියක් කියන්නේ නැහැ. අසු අමුත්‍රුප්පන්නු ඒත්ත මෙතන ඉපදුනා ඒත්ත මෙතන ඉපදුනා කියලා. අපිට කොනම් හේවම් බ්‍යාක ඒ වුණාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒත්ත ගැන මෙහෙමයි කියන්නේ. අච්චිච්චි තන්නං තණ්හාව කියන එක කපලම දැම්ම විවත්තී සංයෝජන බැඳීම් කියන ඒවා බැඳෙන්න තියෙන ඇති විවත්තී ආපසු කරකල දැම් බැඳෙන්නේ නැහැ දැන් නේද ගැට ගහලා තිබුණා නම් ගැට ලිහලා දැම්මා වගේ විවත්තී සංයෝජන සම්මා මානාභිසම්මය මේ මාන කියන එක හරියට පහු කරගෙන ගිහිල්ලා තේරුම් අරගෙන අන්තමකාසි දුක්ඛස් දුක කියන එකේ කෙලවරක් කළා. ඒ සාකච්ඡාවේ එහෙම ඇහුණාම ඒත්තර මෙයා ටිකක් අවධානෙන් ඉන්න ඇත්තේ කාර්යය තරුණ වෙන්න සමහරට මේ වච්චගොත්ත ඇත්තට මෙහෙම සැකයක් හිතුණා කියලා බුදුහාමුදුර කියනවා. සැකයන්නේ මෙහෙම හිතුණා. ඔව් සැකයක් තමයි. තස්සමයිනම් භෝගෝතම අහු දේව කංකා භවත් ගෞතමයන් වහන්සේ එහෙම අහගෙන ඉන්න මට සැකයක් ඇති වුණා. අහු විචිකිච්ඡා සැකයක් ඇති වුණා. ඒක කොහොමද මේ කොහොමද? කතං කතන්නාම කොහොමද මේක වෙන්නේ? සමනස්ස ගෞතමස්ස ධම්මෝ අභිඤ්ඤය. මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියන ධර්මය කොහොමද මන් තේරුම් ගන්න? ඒ කියන්නේ සත්‍ය අවබෝධය කරගත් පරම පුද්ගලයා මේ ජාති දුක්ඛේ කියන එක නතර කළා කියන එක. තණ්හාව කියන එක සිඳලා දැම්මා කියන එක කොහොමද මන් තේරුම් ගන්න කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන බන් කොච්චර එතකොට ඒ අත්තන්ට ඒ අර ආගමත් එක්ක ඇවිල්ලා අහගෙන ඉඳලා මේ අලුත් එකක් කිව්වහම ඒක මියානම් හොඳ නිසා බුදුහාමුදුරන් ළඟට ආවා. අනිත් අය බැනලා මේ මොනවද මේ කියන පිස්සු කතා කියලා කට්ටිය නිකන් ඉඳ. අපත් ඒ ගොන්නෙම බින්ටි ඉඳ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වච්චගුත්තට කියනවා අලංකි තේ වච්ච කංකිතුන් සකේ කරාන්තම වටිනා තනක් ඕක අලං විචිකිච්චතු සැකේ කරලා මේක කොහොමද මේක කොහොමද කියලා හිතලා බල හිතෙන්ද තරම්ම දෙයක් ඒක සංකනීයේ චපන තේතානේ විචිකිච්ඡා උපන්නා සැක කළ යුතු තැනක තමයි ඔයාට මේ විචිකිච්ඡා ඉපදලා තියෙන්නේ මේ අවදීන මිනිස්සෙක් කියතොත් මෙහා සෝපාදානස කවහං වචුප්පත්තිං පඤ්ඤා පේමිනෝ අනුපාදානස් උපාදානයේ සහිත කෙනාට යන්ට ඕනේ තව ඉන්න ඕනේ මදි කියලා හිතලා තව තැනකට කියන වදනේ මං ඉල්ලස් කරගන්නවා තව වෙන්න ඕනේ කියලා හිතන එකනට තමා උත්පත්ති සිද්ධ වෙන්නේ කියලා මා කියන්නේ නුවණුපාදානස් උපාදාන නැති එක්කෙනාට නොවේ. ඒ උපාදාන කියන වචනේ පස්තව තේරුම් ගන්නමු. සියතාපි වච්ච වච්ච හරියට අග්ගි සෞපාදානෝ ජලති. ගින්නක් ඉන්දන තියෙනකොට තමයි පත්තු වෙන්නේ. නෝ අනුපාදාන ඉන්දන නැති වුනහම නෙවෙයි ඒක පත්තු වෙන්නේ. උපාදාන කියන වචන තියෙන තව වඩා වැදගත් මාරුතක් මා හිතන හැටියට ඉන්දන කියන එක. ඒ වෙමේ කෝහං වච්ච ඒ විදිහටම වච්ච සෞපාදානස් උපපත්තින් පඤ්ඤපේමි. උපාදානේ සහිත එක්කන තම උපතක් ලැබෙනවා කියලා මට කියන්න පුළුවන් වෙන්නේ. නෝ අනුපාදානස් ඉපදෙන් උමනාවක් නැති කියන ඉන්දනේ රහිතනම් එයා ඉපදෙන්නේ නැහැ. උපත්ති ඉපදෙනවා කියන වචනේ හොඳ නැහැ. උත්පත්ති කියන තත්ත්වයට යැවෙන්නේ නැහැ ඊට පස්සේ. මේ පටිච්චසම්පන්නතාවයේ එතන නිරෝධය වෙනවා ඒක. ඊට පස්සේ වාච්‍ය හොඳ ප්‍රශ්නයක් අහන. යස්මින් බොහෝ ගෝතම සමේ අච්චි වාතේන චිත්ත දුරම් පියච්චති. ද ගින්න ගැන බුදුහාර කියපු නිසා ගින්නපත් වෙන්නේ උපාදාන කරන්න පුළුවන් ඉන්ධන තිබුණහම. දර පිච්චෙනකොට දර තියෙන්න ඕන මොනවායි පිච්චෙන જાතියක් තියෙන්න. යස්මින් කෝ භෝගෝතම සමේ අච්චි වාතේන කිත ගිනිසිලුවක් මේ හුලඟට උඩට යනවා. දුරම්පි ගච්ඡති. ඒක අර ඉන්ධන වලින් අර දරත් ගොන්නේ ඇගිලෙන්නේ ඒ ගින්දර ටිකෙන් බැහැර වෙලා අහස උඩට යනවා. හුඟක් දුර යනවා. දුරම්පි ගච්ඡති. ඉමස්ස පන භවං ගෝතමෝ කිං උපාදානස්මින් පඤ්ඤාපේති. ඒ ඉහළ යන ගිනි දැල්ලට මොකද්ද ඉන්ධනේ එතකොට කියලා භවද්‍යෝතිමෙන් වහන්සේ කියන්නේ. හොඳට හිතන්න. අත්වාදයට නොගින් හොඳට හිතන්න. යස්මින් කෝ වච්ච සමයේ වච්ච යම් වෙලාවකදී මා තේරණ බසින් පරිවර්තනය කරන්නේ අච්චි ගේ ගිනි සිලුව වාතේන කිත්තා වායුවෙන් උඩට දැම්මහම දුරම්පි ගැටෙති තා දුරට යනවා තමහං. ඒකට මම කියන්නේ වාතුපාදානම් පඤ්ඤාපේ. මේ වායුව තමයි ඒකෙත් තෙන්චන් ඉන්දනේ කරගත්තේ කියලා. ඔක්සිජන් පිච්චෙන්නේ කොහමද? ඒ වායුවත් එක්ක තමයි ඒක ගිහින් තින්නේ. වාතෝ හිස් පච්ච තස්මි සමේ උපාදානං හෝති. ඒ ගිනි සිලුවට වච්ච ඒ වෙලාවේ වාතයේ තම උපාදානෙ වෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්නේ වච්ච. අපේ ඔළුව වල තාම කැරකෙනවා නම් ඒ කැරකිල්ල නතර කරගන්න අවස්ථාව. දුක්ඛ සහ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ තේරුම් ගන්නට අවශ්‍යයි කියලා හිතනවා නම් ditthේව දම්. යස්මින්ච පන භෝගෝතම සමී ඉමංච කායන් නික්කිපිති. භවද්‍යෝතමෙන් වහන්සේ මේ පාවිච්චි කරන ශරීරය නතර වෙන තැනක් තියෙනවා අත්තරල දානවා. එයා කියන්නේ එතකොට අත්භාවයක තියෙන ඒක අත්හරින එක නෙමෙයි මේක ඉවර වෙනවා. එතකොට තථාගතයන් වහන්සේ ක්‍රමයට මරණය කියන එක සිදුවීමක් විතරයි. නැත්තම් මා කරන දෙයක් නෙවෙයි. ඉමංච කායන් නික්කිපති සත්තුච ඒ සත්වයා අඤ්ඤතරං කායං අනුප්පපන්නෝ වෙන අලුත් ශරීරයක් කරා එළඹියෙත් නැතා. එතකොට ඉමංච කායන් නික්කිපති මේ කායේ කය බැහැර කරන මේ වචනේ ඒ ඒ සාමාන්‍ය විදිහට පරිවර්තනය කරාම සත්තුච ඒ සත්වයා අඤ්ඤතරං කායං ඒ සත්‍යය වෙන ශරීරයක් අනුකපන්නෝ හොත් ඒකට ලඟුනේ නැතා. ඉමස්ස පන භවං ගෝතමෝ කිං උපාදානස්මි පඤ්ඤපීති. අර ගිනි දැල්ලට උඩ ගියාම ගිනි දැල්ලට වායු තිබුණා කිව වගේම මේ ශරීරයෙන් ඉවත් වෙන සත්වයාට අනිත් තැනකට තාම නොගිය සත්වයාට මොකද ඒතර ඉන්දනේ වෙන්නේ උපාදානේ වෙන්නේ යස්මින් කෝවච්ච සමයේ වච්ච යම් කිසි වෙලාවක ඉමංච කායන්නි කිපති මේ පාවිච්චි කරන ශරීරයත් බහැරගෙන අපි දන්නවනේ මරණ කියන එක මොකද්ද කියලා ඒ මරණ කියන එකේ තේරුම අපිට එන්න ඕන උළුවට අහවලා මරණෝනේ මම කියන එක නම මරණ විලාව දැන් උපාදින්නත්තේ සත්තෝච අඤ්ඤතරං කායං අනුපන්නෝ හෝති ඒ සත්ත්ව භාවයේ තවත් ශරීරයකට පාවිච්චියෙන් තවත් ශරීරයකට සේඳු උනිත් නැත්නම් තමහං තන්නුපාදාන වදාමි ඒ සත්ත්ව භාවයේ තණ්හාව තමයි ඉන්දෙන වෙලා තියෙන්නේ. ඌමනාකම තව මේක යන්න ඕනික නාම රූපට තේර ගැටි. තණ්හයිස වච්ච තස්මින් සමිපාදානම් හොත. ඒ සත්‍යයට වච්චේ විලාවේ තණ්හාව උපාදානිය වන්නේ. concepts වලට මතවට නොගිහින් තථාගත ධර්මයේ විස්ලං කාණ්ඩ වන වෙලාව ඒ තම සූත්‍රයේ අවසානය. කල්යාණ මිත්‍යාන් වහන්සේට පින් සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සතිතුමනේ. දේශනාව අපිට පරිවර්තනය කළා දුන්නා කියලා මම හිතන්නේ. විස්තරයකට දෙක තියලා ඉතින් මම අද අපි කියන්නේ කී ශාම්ප්‍රද ජයන්ත වාදේ නැති සත්‍යද ගම්ජන් මුලිය කිච්චේක සම්බන්ධයලා තිරන් සර්ණයි සතිවිත මෛත්‍ර කල්යාණික හැම දෙනාටම අහගෙන ඉන්න තමයි කැමති අද ඇත්තටම මොකද වැඩි කාලෙ වේලාවකුත් නැහැ නමුත් සතිවිත මාර එක තැනකදී කිව්වා මේ අර එක එක ගුරුවරු කියන විදිය ගැන කියනකොට ඇත්තටම හිතට ආපු යම් කිසි සංස්කරණ ටිකක් තමයි මතක් වුණා අපි කොහොමද පොඩි ළමයින්ට මේ නත්තල් සීය ගැන කියන්නේ කියලා. ඒ වගේ දැන් අපි ඒ ළමයි බොහෝම විශ්වාසයෙන් නත්තල් සීය යනකම් බලන් ඉන්නවනේ. එතකොට ඉතින් ඒ වගේ ළමයෙක් එක්ක අපි කතා කරනකොට අපි කියනවා නත්තල් සීය එනවා මෙහෙම බහිනවා ඇයි කියලා යනවා එයාට කිරි වීදුරුකුයි කුකීස් තියන්න ඕනේ එහෙම කියලා ළමයට කියනවා. මොකද ඒ ළමයාගේ විශ්වාසයක් තියෙනවනේ ඒක ගැන. ඒ නිසා ඒ වගේ කියනවා. නමුත් අපි හිතුවත් මේ දේ දැන් ඔය අතරේ ඉන්න එක ළමෙක් ඒ ළමයට හොඳ ඥානයක් තියෙනවා ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒ ළමයට ඒක කියන්න බෑ අපිට. ඒක කිව්ව ගමන් ඒ ළමයා කියනෝ නෑ මගේ අම්මයි තාත්තයි තෑගි ගේන්නේ ඒගොල්ලන් තමයි නත්තල් ගහයට ඒවා තියන්නේ කියලා ළමයා කියනවා. ඉතින් ඒ කියන්නේ යම් කිසි ප්‍රඥාවකින් කියලා තමයි හිතට ආවේ. ඉතින් ඒ වගේම දෙයක්ද මෙතන වෙන්නේ කියන එක තමයි සත්‍යජිතුමනි ඒක සම්බන්ධ කරලා හිතනකොට හිතුනේ යම් කිසි කෙනෙකුගේ දැන් ඒ තථාගතයන් වහන්සේ කියලා තියෙන විදිහට තණ්හාව ගැන කතා කරන තැන යම් කිසි විදියකට අපි හිතමු යම් කිසි කෙනෙකුට කෙනෙක් කියන දැන් අසවලා අසවල් දෙන උපන්නේය කියනකොට අසවලා ඉන්නවනේ අපි හිතමු අසවලා යම් කිසි විදියක ප්‍රඥාවකින් අවබෝධයකට පැමිණියොත් යම් කිසි දැක්මක් ඇති වුණොත් මේ කාට දසවලා කිව්වේ ඇයි මේ අසවලා කියලා කිව්වේ කියන්නේ එවැනි කෙනෙකුට යන්න තැනක් අවශ්‍ය වෙනවද කියන එක තමයි හිතට ආපු ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ අපි අනිත් කල්යනා මිතුරන්ට තැන් ගන්න දීලා බලමු. ඒ තත්වයට පැමිණුණු මනසකට එවැනි දෙයක් අවශ්‍ය වෙනවද එවැනි දෙයක් ගැන අල්ලා ගැනීමක් එහෙම තියෙනවද කියන එක තමයි ප්‍රශ්නයක් විදිහට අහන්න කැමති. තෙරුවන් සරණයි. ප්‍රතිසුවන් වෙනත් කෙනෙක් වෙනත් මාවතක දියුණු වුණොත් ඒ ප්‍රශ්නේ මගට ඉඳන්නේ නැහැ. අපි මේ පොඩ්ඩක් නතර වෙමු. ප්‍රතිසුවන් ඉස්සරහින් හත් ගන්න. ප්‍රශ්නයක් ඇහුවද මන් දන්නේ නැහැ. ප්‍රශ්නයක් වගේ තේ අදහසක් වගේ දෙයක. සමාධියේ ප්‍රබෝධයේ ප්‍රශ්නයක් ඇහිතිට යොමු කරේ මම හිතන අන්තිම ප්‍රශ්නයක් ඇහිතිට කියලා කිව්වා. එසේ තත් ඒක පොඩක් මේ පැහැදිලිත් මදි මට පොඩක් කියනවා දෙක ප්‍රශ්නයක් සමාන මේ ප්‍රශ්නයක් කියන්නේ ඒ විදිහට ඒ හිතන ඒ විදිහ අදහසක් තියෙන නිවැරදිතාවය ගැන අනිත් කල්යනා මිත්‍රන්ගෙන් අහමු කියන එකයි දුපාට ඉදිරිපත් කළේ. ඇත්තටම මේ ඒ තත්වය අපි මේ විදිහට කතා කරන එකත් මට හිතෙනවා සත්‍යතුමනි වැරදි කියලා. ඒක හරියටම අපි පොඩි ළමයි ගොඩක් එක්ක කතා කරන දෙයක් වගේ නත්තල් සීය ගැන කියන එක වගේ හිතුණා. ඒ නිසාම මං හිතන්නේ අර ඔබතුමත් මුලදීම කිව්වා වගේ මේ සම්බන්ධයෙන් කතා කරන එක ටිකක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ කියලා. ඒ දෙයම තමයි හිතට ආවේ. ඉතින් අනිත් කල්යාණ මිත්‍රයන්ගුණත් ඒ ගැන කතා කරලා දැනගන්නයි උවමනාව කියන එකයි කිව්වේ. තේරුවන් සරණයි. සමාවෙන්න තේරුණේ නැත්තම් නෑ මට නම් මට තේරුණා. නමුත් මේ ඒක ප්‍රශ්නයක් විදිහට නෙවෙයි. දැන් ඒක දලුවත් මහත්මයා මෙතෙන්දි වෙන සූත්‍රයකට අපි ගිහිලා ඒ ගැන සාකච්ඡා කරමුද ඔය කියපු කාරණේට අවශ්‍යතා. හොඳයි සත්‍යත්වනි හොඳයි. හැබැයි මේ සූත්‍ර දේශනාවේ යා යුතු තැන් වලට නොයන්න කැමති බව තමයි පේනින්න තියෙන්නේ මට දැනට අහන විදිහටයි. මට මේක පෙර කතා කරපු අය ආයෙගෙන පවා එහෙම මොකද්ද අඩුවක් පේනවා මම හිතගන්න. පෞද්ගලික කීවොත් මගේ යාළුවන්ගෙන් 4න් 3ක් අයින් වුණා මේ සූත්‍රයේ ගැන. මේ හේම් පිටකේතර ඥානසීහම් දරු අගේට කතා කළා කියලා අනුමත වෙච්ච දවසේ 70 ගණන් වල. අනිත් 70 ගණන් වල මුල් අවදීදී අපිට සත්‍යතුමානි මේ දැන් අපි මෙතන ඉන්නේ බොහොම කට අතලොස්සක් ඉන්න මමත් ඔය කියලාම දාන්න මටත් පිටිච්ච දෙයි. මොකද මේ හේන බුදුකගේ ඥානසික සාන්වාසකයේ දේශනාව ප්‍රසිද්ධයි අපි අහලා තිනවා කියලා අපි කියනවා. මමත් අහලා තිනවා කියලා කවුරුත් කියනවා මම අහලා තිනවා කියලා කියනවා. එහෙම කිව්වට මම ඊයේ ඇහුවා ඔක. ඉතින් මම සාහිත්‍යාසිකයෙක් කියන අහන් හිතයි වෙලා වෙනවා. මොකද මට ඉතන මොකද්ද සත්‍යයක්ද නෑ උන්වහන්සේ බාධා කරන්නද මම? ඕනේ. ඔව් උන්වහන්සේ කියන දේ උන්වහන්සේ මතක තියන්න 70 ගණන් වල උන්වහන්සේ අර මැගසීන් වන්දනාගාන්ද ලීලතාව මනිත්‍ය ඒක පිළිගත්තේ නෑ. උන්වහන්සේ අන්තිමේදී මහායාන කියලා මේ මොකද්ද කියන්නේ ඒ ගොන්නට දාලා හංවඩු ගහනවා කියන්නේ හංවඩු කුජහලා ඒ නිකායේ ඉහළම තත්වයට යන මාසය උපරිමයෙන්ම සිල්වත් බෞද්ධ භික්ෂුව උපරිමයෙන්ම වර්තමානයේ හැටියට එතකොට ධර්ම ඥානයත් එලෙසින්ම ඉහළයි කටහඬ සැරයි. හැබැයි සාමාන්‍යයෙන් කියන්නේ මාසෙම ලෝකෙට මැහෙන්න තමයි කිව්වේ කවදත් ඒක නෙමෙයි මේක විමසලා බලන්න ඕන තැනක් නේද තේරවාද භික්ෂුවරුන් කියලා කිව්වේ. ඒකට මා ටීනේජර් කෙනෙක් එතකොට ඒක මට ඒක හරි කියලා හිතුණා. ඒතකොට මට කියන්න තරම් ධර්ම ඥානයක් නැහැ. ඒ කියපු දේවල් හොයලා බැලුවා. ඊට පස්සේ බ්‍රයිඩීම අන්තරාභාවය ආවා. එතෙන්දී ඒක කියපු ගමන් අප හිතන්නේ එකම දෙයක් එහාට යනවා කියන අදහසට තමයි සාමාන්‍ය පොදු තේරවාද මනස මං තේරවාදය කියලා අහවලා කියන මොනෙයි මාත් එක්කෙන්මයි ඒ තේරවාදී මනස කියලා කිව්වේ එකයි ඒ මනස හදන්නෙම ඒක අත්ත්වවාදයක් කියලා ගන්නත් නෑ ආත්මික පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියලා මනෝමය අත්පටිලාභයත් එක්ක යන එකක් කියලා උන්වහන්සේ පැහැදිලිවම කියනවා. අද මතකයි ඒක හොඳට. මහතාත් මේ සෙත්ති ධර්ම සාකච්ඡාවේ තියෙන ඇත්තන්ගේ එකයි අහලා බලන්න. එතකොට ඒකට අත්මාදේශ නොගින් යන්න තැනක් තියෙනවා ඉතින්. හැබැයි ඉතින් මතකෙ තියෙන තෝණ කටුකුරුන්දි ඥානানন্দ හඳුත් ඒකට රතු ලයිට් එකක් තමයි පත්තු කෙලේ. ඉන්ද ඉන්වහන්සේලා වගේ උත්තරමෙන්ගේ දහසුත් බහැර කරන්න බෑ. නමුත් මේකට ගැළපෙනම සූත්‍රයක් අර කල්යාණ මිතුරු කියපු නිසා තියෙන මෙතනම ඊළඟ ටිකේ මගේ කොටසක් කියන්නේ. මේක තථාගතයන් වහන්සේ ගැන කියන එක, ඒ කියන්නේ සත්‍ය අවබෝධයේ කරගත් එක්කෙනා ගැන. කියනකොට උන්වහන්සේ කියනවා අනුරුද්ධ අනුරාධ ඔයා රූපේ රූපත්වේ තථාගතයන් වහන්සේ කියලාද දකින්නේ? කල්පනා කරන්නේ නැහැ. වේදනා තථාගතයන් වහන්සේ කියලාද දකින්නේ? නොහිතම් බන්ති. සංඥා තථාගතයන් වහන්සේද නැහැ. සංඛාර තථාගතයන් වහන්සේද නැහැ. විඥාන තථාගතයන් වහන්සේද නැහැ. එහෙම කියනවා නොහිතම් බන්ති කියලා. අඤ්ඤත් රූප තථාගතෝ සමුපස්සති. මේ රූපත්වයේ කියන එක සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියන தත්වෙ නොතිබුණා නම් තථාගතයන් වහන්සේලා කතා කරන දෙයක් තියෙනවද? නැහැ. අඤ්ඤත් වේදනා, අඤ්ඤත් සංඥා, අඤ්ඤත් සංඛාරේසු, අඤ්ඤත් ඒ විඥානස්මින් කියලා කියන දෙන්නේ. පමණු පස්සති නැහැ. එතකොට තංකින් මන්නේ අනුරාධ රූපං වේදනං සංඥා සංකාරේ විඥානං තථාගතෝ සමුනුපස්සති නොහිතම් බන්ති. අනුරාධ එතකොට රූප වේදනා වේදනාත්වය මං කියන්නේ මෙහෙම සංඥාත්වේ සංකාරයන් විඥානත්වය තථාගතයන් වහන්සේ කියලාද දකින්නේ? නොහිතම් බන්ති. තංකින් මන්නේ අනුරාධ ටිකක් ගැඹුරුයි. අයංසෝ අරූපී අවේදනෝ අසඤ්ඤී අරූපත්‍යක් තිබුණොත් අවේදනෝ අසඤ්ඤී අසංකාරේ අවිඥානෝ තථාගතසමුපස්සති. ඒ සංඛාර නොවන තත්ත්වයක්, රූප නොවන තත්ත්වයක්, වේදනා නොවන තත්ත්වයක් තථාගතයන් වහන්සේ කියලාද? නොහිතම් බන්ති. ඔන්න හොඳම තැන. අප අවබෝධ කරගන්න ඕනේ ඒක තමයි මේකට ගිහිල්ලා. සත්‍යයේ අනුරාධ අනුරාධ මෙතෙන්දී දිත්තේව ධම්මේ මේ දකින්න පුළුවන් මේ ඇස් පනා පිටදීම මේ ඇස් ඉදිරියේදීම සත්‍යතෝ සත්‍ය වශයෙන් තේතතෝ ඇත්ත වශයෙන්ම තථාගතේ අනුපලබ්ධමානේ තථාගතයන් වහන්සේ කෙනෙක් හොයාගන්න බැරි තැනදී ලැබෙන්නේ නැත්නම් පරමාර්ථ වශයෙන් ආට කියන්න පුළුවන් ද මේ තථාගතයන් වහන්සේ මරණින් මත්ින්ම මරණ මත්තේ නැහැ කියලා ඒ වගේ දෙයකට එන්න පුළුවන් ද කියලා. අපි මරණින් මත්ින්නවා කියන්ත නම් දැන් ඉන්න කෙනෙකුත් නැහැ කියලා කියන්නේ. තුබන්න මේක එතකොට එතෙන්දී අර උපාදාන තණ්හාව සහ උපාදානෙන් බැඳගත් ග්ලූ ටික ගලවලා දැම්ම. එච්චරයි වෙන්නේ. ඊට පස්සේ සබම් පින බෝලයක් වගේ. එතකොට තථාගතයන් වහන්සේගේ ධර්මයට දැන් ටිකක් වැඩිපුර ඉව අල්ලාගෙන යන අය නිසා වැඩිපුර මේ පැත්තේට සිංහලයන්ට හදන අය නිසා සිංහල බෞද්ධයන් වෙලා තේර බෞද්ධයන් වෙලා වෙලක් නැත්නම් පැවැත්ම නවතින්නේ මොකක් මතද කියලා. එතකොට තමයි තණ්හාව උපාදානය කරගෙන ඉන්නේ කියලා කියන්නේ. එතන මහා ගැඹුරක් තියෙන කොටසක් ඒක තේරුම් ගන්න ඔය පෙර දෙනුම් ටික ඔක්කොම කප්පට කියලා අස්නාගොත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. උතර ඒක තමයි හයිලයිට් කරගන්න ඕනේ මේ සූත්‍රයේ. මේ නතර පැති කියනකොට. ගාමත්. දෙන්න. දෙරුවන් චන්න සතිස්වානේ අපි දැන් පටන් ගන්න පුළුවන් ඒ මාතෘකාවට ලොචිතන ඉන්නා. කොතනද නතර වුණේ කියලා මම දන්නේ නැහැ. ඔක්කොම වගේ ඩොක්කුණා සතිස්වා මේ කලින් දැතර සුත්‍රෙන් කාරණා උත්තරකින් ඉදී කොයි හරියේදීද ඩොක්කුණේ අපේ සිත් තියන්නේ හෙල් බුද්ධ තැන්වල තේරවාද තැන්වල කියන කොට නැවතු නිසා. කවන්නේ එන හොල්තිය ඒ අවශ්‍ය ටික කියුණා නම් එච්චර පරිස්සම් වෙලා අපිට මම ඊළඟට කියවේ අපේම පංච උපාදානස්කන්ධ තේරුම් ගන්නත සීලේ සා ඉන්ද්‍රිය සංවරයේ ඇතිව මේකට හිංගල බලන්න ඕන කියලා. ඒකයි මා ඊළඟට අවධාරණය කෙරේ. අපි කරමු, අපිට පුළුවන්. ඒක අපේ මාර්ගයේ රස දැනලා තියෙන්නේ අපිට. නැහැ කියන්න බෑ, අපිට ඉම වැටෙනවාද? ඉම වැටෙනවා. ඒක නැහැ කියලා කියන්නත් එපා, ඒක අභිමානයක් කරගන්නත් එපා. අභිමානයක් කරගත්තර කමන්නේ මම අර අත්ුක්කංශනයක් කරනෝගෙන පරවම්බනයක් කරනෝගෙන පුළුවන් මේ ගමන යන්නට. ඒකයි මම ඊළඟට කියුවේ සම්මා සම්බුදු සරණ වැටුත් කතා කරමු. තේන මහත්මයා මම ඔබතුමාට දෙන්න. තිරුණසනේ මට හරියටම සූත්‍රය ෆොලෝ කරන්න බැරි වුණා. ඒකෙන් තමයි තමයි මම කතා කරන්න සුදුසු නැහැ කියලා තිරුණසනේ. ශාන්ති මාර්ගයේ සම්බන්ධ වුණා කරක් වෙනවා. ශාන්ති මාර්ගයේ අතට උතුමා ප්‍රමණය ඉතුරු වෙලා පැහැදිලි නැති තැනක් වශයෙන් දැනෙන්නේ දැන් මේ දහමේ අපිට කියවෙන මූලික හරය වෙන්නේ හේතුඵලවාදය. හේතුඵල ධර්මතාවයක්. හේතු නිසා ඵල සකස් වීමක් ගැන තමයි අපිට මේකෙන් අපි අහගන්න ඒතු ඇති නොවුනොත් හේතු ඇති නොකරගත්තොත් හේතු නොවුනා නම් නැවත ඵල සකස් නොවන බවක්මයි තියෙන්නේ. එතකොට දැන් මේ සූත්‍රයේ ප්‍රවේශන විස්තර කරන ඒ තැනේදී නැවත ඵලයක් සකස් නොවුන තැන අවස්ථාවක් ගැන සඳහන් කරන්නේ. ඒතර ඒ වන් තැනකදී අසතා කරන්නේ කොහොමද කියන කාරණේම මට ගැටලුවක්. ඒක මගේ මේ ලයක් සකස් නොවුනා නම් ඒ කියන්නේ එතන හේතු යෙදিলা නැහැ කියන තැන තමයි මට වැටෙන තැන. එහෙමනම් අතරමැද දැනක් ගැන කතා කරන්නේ ඉතින් මේක ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන් කමක් නැහැ මේ තථාගත දේශනාවන් නිසා. ඒ කියන්නේ මට නොතේරෙන බව මෙතන ගැඹුරින් තියෙනවා කියන ඒ සත්‍යය තමයි මම දැන් පසුවේ තිබුණා. අතරමැදි කිව්වේ මොකේද? ඒතන තමයි තේරුම් ගන්න ඕනම තැන. මම මේ කතා කරන්න දන්නවා කියලා නෙවෙයි කියන්නේ. ඔය මනෝ සංචාරයේ මේකෙදි මේ කතා කරද්දී උපාදානස්කන්ධ තුල සිද්ධ වුණා. එතකොට අපි කොහොම ඒ එකම තැනද ඉන්නේ සහ හිටියේ. ඒතර මේක තේරුම් ගන්නට මා උත්සාහ ගත්ත හැටි විතරක් මා කියන්නම්. තණ්හා පච්චාන උපාදානං වෙන්නේ. එතකොට ඒ මෙතෙන්දි කියන්නේ ඒ වචනේ හොඳ නෑ. ඔය අතර මැදි தත්වේ කියන එකයි දන්නේ. ඒ ಜಾති කියන தත්වේ අතර මැදි බව විතරයි කතා කරන්නේ. එතකොට විශේෂයෙන් කායං කියලා කියනවා. වෙන සත් ශරීරයකට ආවෙන ස්ත්‍රී වින්න තැනකට. එතකොට එතෙන්දි තණ්හාව තමයි එයාට උපාදාන වෙන්නේ. තණ්හාව කියන්නේ අපි කියන්නේ කාම තණ්හා, භව තණ්හා. මොකද අපි එතකොට එතෙන්දි මහරහසිතකට ගත්තොත් ඒත්තට භව තණ්හා නැති නිසා තේරුම් අරගෙන තියෙන නිසා මේ පංච උපාදාන ඛණ්ඩය සැලස්මක් වෙන්නේ නැහැ. ඒතකොට තණ්හාවමයි එතන උපාදාන වෙලා තියෙන්නේ කියලා කියනවා. එතකොට එතන තමයි පටිසම්පන්නතාවය. ඒ පටිසම්පන්නතාවය අනුව තමයි ඊපස්සේ කම්ම කියන ක්ෂේත්‍රයේ අප කතාන කළු ක්ෂේත්‍රයක් වෙන කම්ම ක්ෂේත්‍රය අනුව විඥාන බීජ සම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහු තණ්හාවෙන් අර වතුර දාන නිසා විඥාණය විඥාන බීජ කොතනකට හරි සේන්දි වෙන වීමක් තියෙනවා. එතෙන්දී අර විචුන් වහන්සේ මහතෙරුන් වහන්සේ අපට දාලා අඳුර කිව්වේ මනෝමය කායය තමයි තින්දි එන්නේ කියලා උන්වහන්සේ කිව්වේ. ඉතින් මේවා එතකොට අපිට concept සහ සංකල්ප පබනක් වෙනවා. ඒ නිසා තමයි ඒකන මේ කතා කරන්න ටිකක් අඳුමටි කරේ. ඒ නිසා මේක පිළිගත්තා නැතා කියලා මුත්තක් වෙන්නේ මේ මානන් ඉන්නේ පිළිගන්න කියන concept එක පැත්තේ. නමුත් අත්වාදයට නොගිහිල්ලා ඉඳ හදන්නේ ඒක තියවෙන්නේ නැහැ කොහොමදවත්. දුව සංඥා වගේ දේවල් මතකනේ ඒවත් කැඩිලා ගිහිල්ලා බලන්න ඕන මහැටි තියෙනවානේ. ඒ නිසා මේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ත නිබ්බිත විරාගානුපස්සනාව, විශේෂයෙන් පටිඤ්ඤානුපස්සනාව එක්කම බැලුවොත් ප්‍රමණයි. ඒ තේරුම් කියන්නේ එතකොට මම කතා කරන සංඥාව පවා අනිච්ච කියලා හිතාගත්තාම හරියනවා. ඒ නිසායි මම කලිමිකේ මේක දැනගන්න ඕන සූත්‍රයක් පමණයි සාකච්ඡා කරන්න තවතවත් විශේෂයෙන් මේකට මේ ඔය අපි කියමු දැනට පැත්තම්ම ඥානසීහා මුදුරුවෝ කියන්න හදන දෙයට කැමති සහ එහෙම නොකියන්න හදන පැති වලට දෙගොල්ලගෙම අහන්න කරුණු. අපි තුංගාවක් වෙලාට ඒකට මතයක් හැටියට යනවා. ලොජික් වල තියෙන එකේ දෙයක් තමයි අපේ ඔළුවේ අපි මොනවා හරි පිළිගත්තොත් ඒක ඔප්පු කරන්න අපිට පුළුවන් ලොජික් එක හදාගන්න, ඩේටා හදාගන්න පුළුවන් ඔප්පු කිරීම සඳහා. ඒක මනුෂ්‍ය මොළයේ තියෙන හැකියාව. මොකද අපි මනුෂ්‍ය මොළයට හැමතිස්සෙම ඉවරයක් වෙන්න ඕන. අපිට ඕන මේක දැන් ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දේ මොකක්ද කියලා බලලම එන්න ඕනේ. එහෙන කතියක් තියෙනවා. මොකද්ද මේ ශබ්දේ කියලා දැනගන්න ඕන. අනේ වගේ ගතියක් මනුස්ස ස්වභාවයේ තියෙන නිසා මේ ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඉන්න දැනුම් තේරුම් ඇති ඒක තැනකට අහුවෙච්ච ඇත්තෝ නෙවෙයි. විපස්සනාව ගැන අවදීන් සේතිය නැත්තු එක්ක විතරක් සාකච්ඡා කරන්න. අනිත් ඇත්තත් එක්ක සාකච්ඡා කරන්න එපා. මොකද මතයකට වැටුනොත් අපි කැමති මතේ මින්ද ඒ මතේ හෙල්ලුනාම නිසිතස චලිතං හෝතු මොකක් හරි හේතුනාම ඒ කෙල්ලෙනකොට අපිත් හෙල්ලෙනවා. ඉතින්ද එක එක රාමු තියෙනක හොඳ රාම හෙල්ලුනා කියලා අපි හෙල්ලෙන්නේ නැත්තම් මං දන්න මං ඉන්නේ මේ එච්චර මං යන කාර්යෙක මේක අනිත් ඒ වගේම කාර් එකක් ගන්න ඕනේ කියලා මං හිතන්නේ හොඳ නැහැ. ඒකේ තෝද කැරකෙනවා නම් යන්න පුළුවන් ජාන්තිය ඇති සමාවෙන්න බුදු සරණයි. පස්සේ මේ කතා තුම ප්‍රශ්නයක් ඇටියට ඉදපත් කරන හොඳම දෙයක් ඇත්තට මේ පරිමදාය තුම කීප එක. ඒ සත්‍ය තුම කියපු දෙයින් මොකක් හරි වෙනසක් ඒ කලින් පිච්චු සිටින වෙනසක් තියනවාද? ගලතුමත් මේමයි මේ පැහැදිලි කරගන්න ඇත්තටම මේක අපි නිකන් වාතයේ ජලයේ වගේ තැනක ඉඳගෙන ඒ කියන්නේ මේක අර පැත්තකට බර නොවිච්ච තැනක ඉඳගෙන බොහොම විමසිලිමත්ම දකින්න ගන්න ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඉතින් එතනට මේ අවශ්‍ය කරන කර්ම සලකා බැලිය යුතු කරුණු සමීප වෙනවා. ඉතින් ඇත්තම තීරණයකට එළමෙන්න එහෙම තැනකට ආවෙත් නෑ, එහෙම ඉන්න බෑ. නමුත් මේ වැදගත් කරුණු එක්රැස්වීමක් තමයි ඒ සලකා බලන්න. මොකද අපිට තේරෙනවා තව ගොඩාක් දැනුවත් විය යුතු බව. ඒකයි තත්ත්වය. පිළම් සර්. හොඳයි, එහෙම හොඳයි. මම දැන් මොකද ඇත්තටම මේක සත්‍යගත දේශනාවක්නේ. මේ සූත්‍ර දේශනාවේ තියෙන දේත් එක්ක අපි හැප්පෙන්නේ නැත්නම් ඒක එන්නේ විචේදින්. දැන් සත්‍යතුමා කිව්වා වගේ සත්‍යතුමා කෝවා සත්‍යතුමා පිළිගන්නා කියලා. ඉතින් පිළිගන්න කියන්නේ මේ අර ආවුදලෝ කියපු දේ පිළිගන්නා වගේ දෙයක් නෙමෙයි. සූත්‍ර දේශනාව අපි තේරුම් ගන්න ටික ටික උත්සාහ කරන්න තමයි ඕනේ කියලා මට හිතෙන්නේ. මේ හැබැයි මෙහෙම එකක් තියෙනවා, ඒක පිළිගන්න ඕනම කියලා හිතන්නත් හොඳ නෑ. මං දන්නේ පූජනීය ගුරුතුමෙක් හිටියා ශ්‍රී ලංකාවේ, කවුරු හරි ඇහුවොත් උන්වහන්සේගෙන් මොන හරි ඔය වගේ පුණ්‍ය විශේෂයෙන් විදේශයෙන් ලාපු අලුත් ඇහුවොත් එහෙම ඒතුමා පොත්වලක් කියන මෙන්න මේ ඉයන් ස්ටීවන්සන්ගේ මේ පොත කියවන්තේ කන්නි මහරහම්ද්‍රංගුවේ බ්‍රයිඩේම පිසාන්තරා භවයේ කියවන්තේ ඔය කතා කරන ඒ කාර්යාර HSS නිසංකුන්නේ හෙදී පොත් කියන්න කියලා පොත් ටිකක් කියනවා මිසක් එයා ඒකද කතා කරන්නේ. ඔකි සල්ලි සිට ෆෝ අනදර් 5 මිනිට්ස් කියලා මේ සතිය පිටවන්ට කියන බ්‍රීදින් වල ඉන් ඇන් අවුට් කියලා වගේ බොහෝ මෙත්තා පුරක එතුමා කියන තේ වගේ දේවල් තමයි අපිට කියන්න දෙන්නේ. ඒක අමාරු ඉතින් මොනවාගේ ධර්ම සාකච්ඡාව නිසා හොඳයි මේ අපි වුණොන් ඒකෙන් සාකච්ඡා කරන එක. මොකද ඒව අවශ්‍යයි නැත්තම් ඔය කච්චාන වගේ අතෝ පස්සේ සත්‍ය අවබෝධය සඳහාම නැබුරු එක්ක ඇත්තු අනුරුද්ධහ අනුරාධහ අන්තරගේ මේ කතා කරන්නේ ඒ නිසා. ඒවා අපිට විතර නෙවෙයි කාලේ ඉඳලම තිබිච්ච ඔළුවල දියුක් වේවා මේක හිතනකොට. මේ කියන්නේ අපිට දැන් කුතුහලිය ඇති වෙලා අමාරයි දැන්. ඒක හරි හොඳයි ඉතින්. අත්වාදයට නොගිහින්ම පටිච්චසම්පන්න විද්‍යාවට මේක දකින්න උත්සාහයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔය මතේ හරිද වැරදිද කියලා තේරුම් නොගත්තා කියලා කිසිදු වැරද්දකුත් නැහැ. මොකද සත්‍ය අවබෝධය සිද්ධ වෙනකොට හහා කියලා දේති. එච්චරයි. සත්‍යතුමනි සත්‍යතුමනි ඔය මතේ හරිද වැරදිද කියලා ඔබතුමා කියූපෙක් ගැන මම ප්‍රශ්න කරනවා. ඇයි මතේ කියලා කිව්වේ? අපි කියන්නේ සූත්‍ර දේශනාවේ කුසාර සූත්‍රයේ තියෙන පරිච්ඡේදවලනේ. මම කතා ගන්න මේ ආයුනේ කිසිදු හම්බුනේ ඉතින් ඒක ආකාරය ගැන නෙමෙයි. ඒක තමයි මං කියන්නේ. දැන් සූත්‍රයක් අපි සමහරට ඒක මිස් ඉන්ටර්ප්‍රිට් කරන වෙන්න පුළුවන්නේ. දැන් මට නම් ඒක ගානක් නැහැ. දැන් සවන්තසිසිලස තම පරිස්සම්ෙන් තුනේ. ඒකයි අපි බොහෝ විට බලනවා සවන්තසිසිලසත් පරිස්සම් කරද්ද. ඉතින් ඒකයි මෙතන හේතුල තියෙන්නේ. නැත්තම් මේ මාකිවේ මගේ මිත්‍රයන්ගෙන් සත් හතරෙන් තුනක් මට නැහැ. ඉතින් මං ඒකින සතුටින් තමයි දැන් ඉන්නේ. නමුත් ඒ වෙලාවේ ලොකු ඉවතලීමක් වගේ හිතන බැන්ඩන් කියලා හිතෙන්නේ. ඒ නිසා ඔය සූත්‍රයක් අපි දැන් අර මොකද්ද උපරිම පරිමුඛං සතිං උප්පට්ඨපේත්තා පරිමුඛං කියන්නේ තොල් උඩ කියලා ඔක කියන ඕක නෙවෙයි කිව්වොත් එහෙම විපස්සනාවට ගියේ නැති කෙනෙක් කියලානේ හිතන් අනේ විදිහට. අනේකයි පරිසංගෙන් තෝරන විශේෂණ සවන්දසේසර තේරවාද සම්ප්‍රදායේ ප්‍රචාරක මාධ්‍යයක් නිසා ධර්මයට වඩාත් ඒක සම්ප්‍රදායට කියනෝනේ අපි. ඒ සම්ප්‍රදාය බනින්න හොඳ නෑ සම්ප්‍රදාය. නමුත් ඒක කාරුණික විග්‍රහ කිරීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. කරුණාවෙන් තියෙන්න පාත් විද්ධාහත් කියන්නේ ඒක. ඉතින් එහෙම කතා කරන වරදක් නැහැ. නමුත් සංකල්පයක් හරි කියලා කතා කරන්න ඕන මේකේ බුදුහාම කියු දෙය ඒක තමයි රහ පික්ෂුන් වහන්සේ කියන්න හැදුවේ. ඒකෙන් දැන් අර මෙතනම තව සූත්‍රයක් තියෙනවා. බුදුහාඳුරු ආනන්දහාඳුරු අහනවා මේ වච්ච ඇවිල්ලා නැන්න වච්ච වෙන්නේ නැති අච්චගොත්තම තමයි යාම ඇවිල්ලා බුදුහාමට කතා කළා. අහනවා මේ ආත්මයක් තියෙනවද? අත්ති අත්තා. බුදුහාම නිස්සද්ද වුණා. එතකොට ආයි කිම්බන බෝධ ගොත්තම නත්ති අත්තා. එතෙන් දුන්නාන්ත නිස්සද්ද වුණා. එතකොට වච්චගොත්ත පරිභාජකේ නැගිලා ගියාන් පස්සේ ආනන්දහාමුදුර ඇහුවා, මේ ඇයි භාග්‍යතුන් වහන්සේ නිස්සද්ද වුනේ කියලා. ඒකට වි ප්‍රශ්නයයි පුත්‍රයද. එතකොට බුදුහණෙක් මම මෙහෙම අත්‍යත්තා කිව්වොත් එහෙම ඒකත් ඊට පස්සේ ගිහින් කියනවා මේ සස්සතවාදයේ පැත්තෙන් ගිහිල්ලා මේක ආත්මයක් තියෙනවා කියලා ගෞතමයන් වහන්සේ කිව්වා කියලා. ආත්මයක් නැහැ කිව්වොත් මුච්ඡේදවාදයට යනවා කියලා. ඒ නිසා බුදුහාමී කියනවා මේ සම්මෝලස ආනන්ද වච්චගොත්තස පරිභාජික බියෝ සම්මෝහය අභිස. මං එකට උත්තර දුන්නා නම් ඕක මෙහෙමයි නෙමෙයි මෙහෙමයි මෙහෙමයි කියලා මේ වච්චගොත්ත තවත් මේ කලබල වෙනවා, නැත්තම් තවත් මුලා වෙනවා. ඒතොර කිව්වත් අහුවා නෝන මේ අත්ත මත ඉස්සන්නම් හිතාගෙන මට ආත්මයක් තියෙනවා නත් හේසෝ ඒතරින් නැති මට ඒක දැන්නේ කියලා කියලා හිතනවා කියලා. මොකද බුදුහන්ට පාදරේ නිසානේ හොයානෙන්නේ පුළුවන් හැම වෙලාවෙම. ඒ වගේ සමහර තැන් තියෙන බුදුහාන නිස්සද්ද වෙච්ච තැන. හේතුව තම සමහරවට උත්තර දෙන්න ගියාම අවුලක් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් මෙයාගේ තැන්. දැන් අදුගණනේ මේකේ මෙහිමයි කියලා සත් කවුද මොග්ගල්ලාන හාමුදුරන්ට වගේ මේක පෙන්නලා දෙන්න පුළුවන් නම් මේ හස්පනා පිටම මෙන්න මේ සත්‍ය මෙන්න මේ තැන ඉන්නේ දැන් මෙතන මේ මොනේ මේක නිසායි කියලා හයත්තන්ට පේනවනේ. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන පරචිත්ත විඥාන ඥාන වගේ තියෙන නිසා එහෙම එකක් නැති නිසා ඉතින් වචන වලින් විතරයි මේ ගැන කතා කරන්න වෙන්නේ. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් වෙන්නේ ඒක එහෙම නෙවෙයි කියලා කියනවා නෙවෙයි. හැබැයි අත්වාදෙට යන එක නම් අතර වෙන්න ඕනේ මෙයාගේ තැනකදී. ඒකට යන ලිස්සල යන්නට බොහෝ මිඩකල තියෙනවා. ඒකෙදි ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒ වගේ තැන්වල සමහරවිට නිස්සද්දුනේ. දැන් මේ ආනන්ද සූත්‍රයෙන් තියෙන්නේ 10 වෙනි සූත්‍රය. බුදුහාමුදුරුවෝ නිස්සද්දුනේ. ඒ නිසා තමයි මගේ පුරුදු මන්ත්‍රයට ගියොත් මගේ ඕංකාරයට ගියොත් කියන්නේ පංච උපාදාන කන්දයම බෙද බෙදා බලමු. දුකම තමයි තියෙන්නේ කියේක බෙද බෙදා බලන්න ඕන. හැබැයි සාකච්ඡාවට අපි කරන්න අවශ්‍යයි. ඒක හොඳ තැනක් තේරුම් ගන්න. මත හිමංචකයන් නික්කපති අඤ්‍යතරංචකයන් අනුපන්නෝ. එතකොට මෙදස ගැප් එකක් තියලම තියෙන්නේ. ඒකට හුරු පුරුදු විදිහට දැම්මේ මේ අපි අහලා තියෙන හැටියට මොකද ධර්මාචිය අට කතා තියෙන හැටි චුතිචිත්තේ තියෙනවා. අර උපාද තితి භංග උපාද තితి භංගයේ තితి තත්වයට ඒක දැම්මා ක්ෂණයකට කියලා. එතකොට උදාහරණයක් එක්කත්තාම ගින්න අරවා ගින්දර ගුඩෙන් ගින්න ගියා නමුත් අහස දක්වා ගිහින් තින අඩි 100ක් කමාරක් ඉහළ ගිනි සිලුව. එතකොට යක් ලොකු අතරක් තියෙනවා එතන. ඉතින් එතකොට උදාහරණයක් තණ්ණුපාදානං වදාම් කියලා. ඒක තණ්ණුපාද උපාදානය රහිතව යන්න බෑ. එතකොට උපාදානයත් එක්ක දාදා බික්කු ඥානানন্দගේ දේශනේ අහුවනම් උන්වහන්සේ බොහොම හොඳට කිව්වා ඒ ටික. මේ නාම රූපත්තේ කොහොමද වෙන්නේ කියලා ඒක උමනාව තියෙන හැටියට. එතකොට එතෙන්දී පටන් ගත්තෙත් ඉත්ත භාව අඤ්ඤතා භාවයක් තමයි. ඊ මැද කියන தත්ත්වයේ කියන එක අර ඉන්ද්‍රියන් හය අපිට දැනට තියෙන දිගාලින පවත්වාගෙන යන්නති හදාගත්ත චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන தත්ත්වේ නැහැ. තණ්හා විසින් නිර්මාණය කරගත් තත්ත්වයක් තමයි තියෙන්නේ. එතෙන්ද අපි දැනට ජාති පච්චා මේ භවපත්‍ය ජාති කියන එක ඒ භව කියන කොටසෙම ඒක නිසා තමයි ඒකට ඔය සමහර 6 වෙනි ශතවර්ෂයේදී ඒත්තු දැම්මේ අන්තරා භව කියලා. ඒ අන්තරා කියලා කිව්ව ජාති දෙකක් අතර ඒ වචනේ හොඳ නැහැ. අන්තරා භව කියන්නේ වචනේ නිසා අපිට මිනිස් මොළයට උරලා තියෙනම රූප දෙකක් එකතු වෙලා කතා කරන කියන්නේ ඔන්න මැරුණා නාකි එකක් මැරුණා මේ තරුණේක වයසට ටික මැරුණා ඊට පස්සේ ඔන්න අලු ශරීරයක් මව් කුසක් කියලා ඔහොම අපිට ගන්න ඒක තමයි තත්ත්වය. ඉතින් එකට ගියාම තමයි මේ අර සමහරත් එකට අර ප්‍රතික්‍රියකට නැත්තම් මේ අවල් තැන් ටික දොර ළඟ ඉන්නකොට එයා ගන්නවා නම් කියලා. මේ ඔය පැරණි නෙමෙයි Hindu දර්ශනේ ඉන්දියානු Hindu කියන්න බෑ. ඒ ඉන්දියානු දර්ශනේ තියෙනවා මේ ඔය මාර කියන්නේ God of Death නෑ ඒ මොකද මාර පුත්‍ර දිව්‍යමාන එයාට කොට මේ මරණේ නායකයානේ යමපල් නෙමෙයි හොඳේ මරණේ නායකයා. එයාගේ සෙක්‍රටරි ලේකම්වරෙක් ඉන්නවා එයා තමයි තීරණය කරන එක කොහට යන්නේ කියලා. මම කතන්දර උනාට හරි හොඳයි. එයාගේ නම මොකද දන්නවද? ඒලේකම්වරයාගේ. ඒ ලේකම්වරයාගේ දපු සක්කදේ විහාරි කමන්න ඒ කෙනාගේ ලේකම්වරයාගේ නම බොහොම හොඳයි නම. චිත්තගුත්ත කියන්නේ හිතේ ඇඟවිච්ච තැන. එයා තමයි තීරණය කරන්නේ ඔයා කොහටද යන්නේ කියලා. ඒ පොතේ ලියන එක තමයි ඒක තමයි කම්ම කියන එක එන්නේ තෙන්දි. අර කම්ම තියෙන්නේ ආචීර්ණ කර්ම, කටත්තා කම්ම මේ ඒ වගේ කම්ම ගොඩක් තියෙන්නේ. හතරක් තියෙන ඒ වගේ જાති. ඒ ලියවෙච්ච එක අනුව තමයි චිත්තගුත්ත තමයි කියන නම. ඒ කතන්ද වුණාට ඒක තියෙන තේරුම ගන්නතු ඒකෙන් තමයි මගේ භවෙනේ ಜಾති තීරණය කරන්නේ. දැන් කෙනෙක් ඥාන සහිතව ඉන්නවා නම් අපි හිතමු මේ කතා කරන්න පංච නීවරණ වලට ආයිබුවන් කියලා විතක්ක විචාරත් පව කරගෙන ගිහිල්ලා නැත්නම් විතක්ක විචාර තිබුණත් කමන්න පහ අයින් කරලා මනෝ ඇතුළට සිංගලා ඒත් එක්ක ඉන්නවා කියලා. ඒතකොට මොකද්ද මේ උනේ? එයාගේ මේ චිත්ත තත්වේනේ අර මේ මනෝ කොටසින් අයින් කළා දාලා තත චැට බොක්ස් එක නතර කරලා දාලා අතෙන්ට ගියා. තොට ප්‍රතිපදාවේ අවශ්‍යතාවය තේරෙන්න උනා කතා කරන්නාට. එතකොට ඒ චිත්ත භාවයම තමයි වෙනස් වුනේ. ඒතකොට ඕනෝක තමයි චිත්තගුත්ත ලේකම්බරය සතන් කරගන්නවා කියලා කියන්නේ මේ ඒකීව කතන්දර විතරයි නම් සිද්ධ වෙන දේ ඕනෝක. ඒතකොට එයා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දු උද්දච්ච කුක්කුචේ සත්ත්ව භාවයේ තුල නැති නිසා මේ අත් දෙකක් අකුල් දෙකක් බකු ගඩුව පෙනහල්ලක් මොලයක් ජීවන පද්ධතියක් තියෙන බත්පාංකන මනුෂ්‍ය තත්වයකට සේන්දුවෙන්ට කම්ම විඥාන බීජයක් නෑ යාලාට. විඥාන බීජයක් නෑ යාලාගේ. කර්මක්ෂේත්‍රයේ තුල පංච නිවරණත් නෑ. එතකොට තමයි ඒ භවයේ උඩට රූප භව තත්ත්ව රූප භව කියනකොට භවය කියලා රූප වීමේ තත්ත්ව රූපත් තත්ත්වයේ බවට පත් වීමේ හැකියාව භව කියලා කියනකොට ගන්න. වලාකුලින් උඩට දාන්න එපායි. ඒක සංඥාවක් විතරයි අපි. වලාකුලින් උඩට දාන්න නැතුව මේ ඇතුලේ කැරගෙන තැන්ට යන්න. රද මාතරහල් කියව රදේවත් රූපේ කියලා කියනකොට අහවල් තන නෙවෙයි ඒ වගේ. ඒක මේ විඥාන ස්වરૂපියත් එක්කම යන දෙයක් බවට පත් වෙනවා. කොන්ෂස්නස් තත්ත්වය. එතකොට යෝගී තැනකට එහෙම මේ අර ඔය කියන ಜಾති කියන එක ආත්ම භාව පමණක් දෙන්න පුළුවන් ආත්ම පටලාප ගොඩක් නැතුවත්. දෙක හිතන් බලන්නේ කියන. බුදු සරණයි. තේමන් සරණයි සත්‍යදීප්තමනි බොහොම හොඳින් සූත්‍රය තේරුම් කරලා දුන්නා. බොහොම පිං. ප්‍රශ්නයක් මේ අහන්න තියෙනවා නිකාන්ති තණ්හා කියන තන එතනට ගැලපෙනවාද? ඒ කියන්නේ මේ නිකාන්ති ක්ෂණේ තණ්හාව අපි දැන් කුසල් සිතක් නම් ඊ අන්තිම මොහොතේ පහළ වෙන්නේ එතන අකුසලයක් නැති වුණත් තව තැනක උපස්තිය සිද්ධ වෙනවනේ. අන්නේ එතකොට මේ නිකාන්ති තණ්හාව කියන එකද උතන් හේදෙන්නේ කියලා මේ ප්‍රශ්නේ මේ සාකච්ඡාවට අනවශ්‍ය නම් ඒක සාකච්ඡා නොකරට කමක් නැහැ. තේරුම් ගන්නයි. පතිතුමානි තෙරුවන් සරණයි. අපිට එන්නේ මානෙල් මාත්‍රිය ප්‍රශ්නයක් කරලා. දැන් නිකාන්ති කියලා ඉගෙන ගත්තේ මොකද්ද? උතන් නිකාන්ති තණ්හාව කියලා. නිකාන්ති තණ්හාවගේ සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? බලාපොරොත්තු වීම. එතෙන්දී නිකාන්ති තණ්හාව බිමේ විශේෂයෙන් බලාපොරොත්තුවක් තියෙනවා. සමහත් ඔව් එතෙන්දී අර බලාපොරොත්තුව කියන එක වෙන් තිද දෙන්න මේ සමහර විට ඒ කම්මක්ෂේත්‍රයේ පිරිසිදු නැත්නම් ඒ කම්ම තම තින්නේ වෙන්නේ තින්දි කම්ම ගැන කතා කරන්න එපා කියලා බුදුහාම කියන චින්තේයෝ කියලා මේ කම්ම විශේ අචින්තයෝ නැචින්තේ තබ්බ මොකද නමුත් දැන් මෙතෙන්දී නිකාන්තියේදී වෙනවා නිකාන්තියේදී කියන බලාපොරොත්තු වෙනවා කියන අදහස පමණයි. ඒ නමුත් මා දන්නේ ඒ කතා කරපු කල්යාණ මිත්‍රිය මොන විදිහට දෙගෙන තේරුම් අරන් හරි අහලා තියෙන්නේ කියලා. ඒකෙන ටිකක් විස්තර කළොත් අපිට ඒකට ඇතුල් වෙන්න පුළුවන් මාතෘකාවට. බුදු සරණයි. එතෙම මට විශේෂ අදහසක් නැහැ මේ වචනේ අහලා තිබුණා. මම ගොඩක් වෙලාවට හිතුවේ දැන් තණ්හාවක් නැතුව ඒ කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන් නැති වෙලා නෙවෙයි දැන් කුසල් සිතුවිල්ලක් වගේ තියෙන වෙලාවක චුති සිත ඉපදුනා නම් එතකොට දැන් ඇත්තෙන්ම එතනදී භවයේ තීරණය වෙන්නේ අවසාන සිතුවිල්ලත් එක්ක කිව්වා මම හිතාගෙන හිටියේ නම් මේ නිකාන්ති තණ්හා කියන එක තමයි එතනදී හේතු වෙනවා ඇත්තේ කියලා ඒවල දැන් කුසල සිතක් මතුවලා තියෙන වෙලාවක නම් මරණය සිද්ධ වෙන්නේ හරි එහෙම නැත්නම් මේ ඥාන සිතක් නම් නමුත් තවත් භවයකට යනවනේ එතනදී එතකොට ඒ වගේ යටින් දුවන තණ්හාවක් වගේ දෙයක් කියන තමයි මගේ අදහස් තිබුණේ තෙරුවන් සරණයි සත්‍යදී. භව තණ්හා තියෙනවා. දැන් අපි එතන මේ අර අපි අර කියන අපිට හුරු මනුස්ස ලෝකේ වචන අනුව අපි කතා කරන්නේ ඒක වැරදි නෙවෙයි. භාෂාව කියන්නේ පුදුම අරුම් පුදුම නිර්මාණයක්. මේ අපි අර තව තැනකට යනවා කියන වචනේ ගන්නෙම දැනට අපි රූපයත් එක්ක කතා කරන හින්දමනේ. මේ රූපයත් එක්කම කතා කරන තත්ත්වයක් තියෙනවා. ඊළඟට අපි පෘථුවිය කියන්නේ පෘථුවිය කියන්නේ දැන් මනුස්ස මේ බ්ලූ ප්ලැනට් කියන එක අපි කියන්නේ. ඒකත් එක්කම ඊළඟට අපි හිතන්නේ එහෙම හිතන හින්දා තමයි අපිට වචන හුඟක් ඕන වෙන්නේ. ඉතින් වචන උදව් වෙනවා වගේම වචන අපට බාධා කරන අවස්ථාවකුත් තියෙනවා. නමුත් මා හිතනවා මේ නිකාන්ති කියන වචනේ නිකාන්ති තණ්හා කිව්වේ ඒකයි. නිකාන්ති තණ්හා කියන්නේ සමහර අපි නොහිතුවාට ඒක තියෙනවා තව වෙන්න ඕන තව දකින්න ඕන කියලා. මේක අනාගතයේදී මට හරියයි නිසා මට තව මේක සුවේ හොයන්න තව පෙට්ටි තියෙනවා ඇරලා බලන්න ඕන. තව මැජික් බොක්ස් තියෙනවා ඇරලා ඔහොම එකක් තියෙනවා අපිට. අත් වර්තමානයේ කියන එකට එන්නේ නැහැ ඒ නිසා. දැන් නිකාන්තයේදීත් එහෙමයි. නිකාන්තිකේ තණ්හා කියන්නේම longing for කියනවා. දැන් අපි හිතමු රැකියාවකට අනුමැතිය මට එනවා පත්වීමේ ලිපිය. ඒත් මම ඒ විශ්වවිද්‍යාලයට මං ගිහිනුත් තියෙනවා නම් ආ විශ්වවිද්‍යාලෙන් නම් මං ඊට පස්සේ ඒක ගැන හැමතිස්සෙම හිතන්නේ නැහැ. අනිත් තණ්හාත් ඒ හතර තුරේ අර ඇතුලෙන් තියෙන අර යෑමේ බලාපොරොත්තු ඒක තමයි නිකාන්තිය වෙන්නේ දෙන්නේ. ඉත භව තණ්හා තියෙන ඊට පස්සේ යා හිතනවා එතන ගිහිලා උගන්නේ නැහැටි නැත්තම් ලියේ නැහැටි එතෙන් ගියාම අනිත්‍යයි මට මෙහෙම සලකන්නේ නැහැටි මට වැටුප ලැබෙන්නේ නැහැටි ඒව භව තණ්හාත් කාම තණ්හාත් ඔක්කොමලා. නිකාන්ති තණ්හාව කියන්නේ මට ආවේ ඊළඟ සති දෙකක් ඇතුළේ ඊළඟ සති එනවා ඊළඟ අඳුදා එන්න කිව්වනම් ඒක දින පොතෙත් මම සටහන් කරගෙන අනිත්‍යව කරන අතරේම අරක යන්ත බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි නිකාන්තිය වගේ නිකාන්ති තණ්හා කියලා කියන්නේ. නිකාන්ති තණ්හා කියලා මම දන්නේ ඒ දෙක වචනේ පාවිච්චි කරනවා කියන්නේ නිකාන්ති විවේක. තේරුවන් සරණයි සත්‍යයුත්තමනි බුද්ධසාර ඒ විග්‍රහ නිසා මට මේක මෙහෙම දෙයක් කතා කරන්න හිතුණා. මේ නිකාන්ති තණ්හාව තමයි මූලික කාරණයක් කියලා අපි සැලකුවොත් ඒ කියන්නේ මෙතනින් කියවෙනවා නේද සම්පූර්ණයෙන්ම සංසිඳුනේ නැති බවක් නොසංසිඳුන බවක් ඒ කියන්නේ මූලයක් ඉතුරු වෙලා තියෙන බවක්. සමහර වෙලාවට අපි මේ හොයන සම්පූර්ණ කාරණේ අපිට අවශ්‍ය කරන ලින්ක් එක මෙතන වෙන්න පුළුවන් කියලා මට නිකන් දැනෙනවා. තේරුණා සර්. පංචමාධ්‍ය අප බලන්න කොහෙද කැමති මම කොහෙද දකින්නේ නිකන් පිටන් හිතේ මොකද දුක්කක් කියලා වෙලද කිපිද කෙලිස්සල කෘතිය කෂින් තමයි මේක වැඩි විස්තර වෙන්නේ සූත්‍ර දේශනාවකට අපිට හම්බුණා පොළමන් කියන බණු කෙලිස්සල කෘතිය විදිහට මේ විස්තර කරපු දැනට තමයි හම්බුනේ. ඒ කියන්නේ මේ අවිද්‍යා මෝහෝ අවිද්‍යා නිකන් පිටන්හා උපගාමන උපාදානං තව එක වචනයක් තිබ්බම මං කියන්නේ අන්න ඒ වගේ ওই වචන ටික ගැන කල්පනා කරලා ඉන්නකොට හිතුණා දැන් මේ අතින් දුවන මේ අර චිත්තගුප්තු වගේ හැංගිලා ඉන්න කෙනෙක් වගේ දෙයක්ද මේ කියලා. ඒ කියන්නේ අර අසුප්තිකර බව තව මොනවා හරි මීට වැඩි දෙයක් තියෙයි වගේ කියන නොසන්සිඳුන බව කියලා සත්‍යදිතුමා කියලා දුන්න වචනේ ගැලපෙනවා කියලා හිතුණා. මේ වගේ යන මේ කෙලෙස් කියන ඒවා නිකාම වචන විතරක් නෙමෙයි මේවායින් කෙරෙන කෘත්‍යයක් තියෙනවා කියලා තමයි මෙන්න මේහිම වචන ටික අහලා තිබුණේ. ඉතින් මේ වචන ගැන කල්පනා කරගෙන ඉන්නකොට දැන් මේ සංහාව තමයි උපාදානයට හේතු වෙන්නේ කියලා හිතුණා. මේ ගැන අහන්න හිතුන නිසා තමයි ඒ ගැන හුවේ කියලා. ඔබතුමිය කිව්වද මේ මට අහන්නේ ඔබතුමිය කිව්වද සූත්‍රයක නමක් ඒක දරස්වා ගත්තා මට සායිතර කියන්න කිව්වා දැන් බලන්න. සූත්‍රයක් නම් නැහැ ස්වාමින් වහන්සේ කෙනෙක් විස්තර කරලා දුන්න බවක් තමයි මතක තියෙන්නේ. ඒ වචනේ තියෙනවා. ඒ වචනේ තියෙනවා. දකින්න පුළුවන් අහවල් තැන කියලා බෑ. නිකාන්ති තණ්හා කියන එක තේරගතා පාළියේම තියෙන සමහර තැන කියලා මට අපි පස්සේ වෙලාවක හොයාගමු. ඒක නැති වචනයක් නෙවෙයි. ඒක නැති වචනයක් නෙවෙයි, තියෙන වචනයක්. දැන් අර මා කියන්න හැදු ඒ මන කොච්චර හොඳේවා කියලා. ඒ දැන් අර මේ රත්තපාල හාමුදුරුවෝ කිව්වේ තණ්හාව කියන එක ගැන කියනකොට ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ කිව්වේ. ඕක තමයි තණ්හාවේ ස්වરૂපය කියන්නේ. තණ්හාව ඒ මුල තන්තම ලෝභ අභිජ්ජා ඒ වගේ වචන වලින්. නමුත් තණ්හාව කියන්නේ සිත්ති බිල්ලක් කියනවාට වඩා ඒක බයක් insecurity feeling එකත් එක්ක එනවා. කාම තණ්හා ඉවත් එක්ක ඉතර යන්න පුළුවන්. භව තණ්හා ඊට පස්සේ දිනු වෙනකොට විභව තණ්හාත් එනවා. දිනු වෙනනම් බය වෙනකොට තමයි එකත් එන්නේ. එතකොට නිකාන්ති කියන්නේ ඊට පස්සේ අර longing for කියන එක ඊළඟ තත්වයක යන්න බලාපොරොත්තු වීමක් වෙනවා. ඒක විසින් තමයි අර උපාදානේ හදන්නේ. ඊට පස්සේ ඒක මට යන්න පුළුවන් වෙන්නේ මේ தත්ත්වෙ තිබුණොත් කියලා හිතන එක. ඉතින් අපි ආයේ නිකාන්ති කියන එක කොහෙද තියෙන්නේ කියලා මේ කතා කරලා ඒ බැලුවොත් එහෙම ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. බුදු සරණයි. සේවන් සරණයි. හොඳයි, අනිත් පැයටත් තියනවාද කිසියම් කාරණාවක් තවදුරටත් කතා කරලා දැනගන්න. ශාන්ති මාත්‍රියට එහෙම සිය පරප්‍රමාද සම්බන්ධුනත් කිසියම් දැක් තියනවාද ඉස්මතු කරගන්න. නැහැ සත්‍යතුමානි, සත්‍යතුමා මට පරිචය දෙකේ උතුනා කියන අහන්න කෙනෙක් සිටියෙත් නැහැ. සමහර කෙනෙක් ආගෙන කතා කරෙත් නැහැ කාටවත්. ඒක කතා කරන්න පුළුවන් සත්‍යතුමානි, පරිචය දෙන්න පුළුවන් දෙපරිචය දෙන්න. සමහරවිට පරිචය මත මම කතා කරන යනවාද බුද්ධ සරණයි. දැන් පසුගිය සත්‍යයේ කතා කළ උපාදාන කියන උපාදානීය කියන වචනේ ඒක තේරුම් මා හිතන එක ටිකක් ගැඹුරට අන්ත වැඩි වගේ. දැන් මොකද ඒකේ තරම්ම පළලට යන જાතියක් වෙන උපාදානීය තියෙද. ඒ දැන් මතක නැහැ යතු මොනවා කියන්න හැදුව කියලා. මම ඒක කොහොම හරි තෙන්දී නතර කරන්න තමයි හැදුවේ. ඒකට යන්න එපා. මොකද ඒ වෙලාවේ උපාදාන භව තේරුම් අරගෙන ඒක ඇතුළට යන්න තිබිච්ච අවස්ථාව මගහැරුණා කියලා මට හිතුනේ. මෙහෙමයි, ඒ කියන්නේ මං හිතින් කියන්න මං හරි කියලා. ඒ සිතිවිල්ල දැන් නැහැ. ඒ විල සිතිවිල්ල ආවෙම අපට පංචස්කන්ධය හොයා බලන්න තිබුණා. නමුත් ඒකයි ඒතර ධම්ම සංගෙණියේ තියෙන කොටසයි ඔක්කොම අරගත්තහම ඒක ගැඹුරක්කට යන්න වෙනවා. මේ ඒ අට කතාවේ එකක්ම කිව මා අනිත් අය දන්නේ නැත්තේ තින මා කියන්නේ මං කිව්වේ මෙහෙමයි තෙරුවන් සරණයි ඔබතුමන්ලා දන්නා ඔබතුමන්ලා විසින් පිළිගන්න ලබන ලාංකික බෞද්ධ බහුශ්‍රත තෙර කෙනෙකුගේ මේ තේරුම මනාව දැනගෙන ඊළඟ ඉසු දිනේ අක්කාටත් කියා දෙන්න කියලා මම මතකයෙන් මතකයි කියා ගන්නෙ මම බහුශ්‍රත ඔක්කොම වෙලා මේකයි ඉතින්දී අත්කතාවේ තේරුම පසුගිය සතියේ සංසන්දන සසඳා බැලුවොත් දෙකේ හැලින්ද කලින් උපාදාන කන්ද සූත්‍රයේ උපාදානීය කියන කොටස කතා කරේ. එතකොට ඒටි අත්කතාවේ කියනවා මේ ටික. මෙන්න මෙතෙන්දී මේ කන්ද උපාදානීය කියපතන රූපං මේ රූපය කියන්නේ දැන් රූප කියනකොට මතක් වෙන තෝන අපි හදාගත්ත ඉමේජ් එක ඔය ඇටකෝටු ටික විතරක් නෙවෙයි. අදාර හාමුදුරන් මහසී බොහොම හොඳට ඒක කියලා දුන්නා මේ මාතර හාමුදුරු. එතකොට රූපත්වය රාසත්තේන කියන්නේ ඒ වචනේ කඩලා තියෙන රාසි අර්ථයෙන් කන්දේසු පවිත්ත කන්ද කියලා උනේ රූපත්වයේ කියන එක එකතු වෙච්ච තැනදී ඒක කන්ද කියන කොටසට යනවා කියලා. සාසවරා සත්‍යෙන උපාදාන කන්දේසු. ඒ රූපේ ආශ්‍රව රාශියක් බවට පත් වුනහම ආශ්‍රවයත් එක්ක මිශ්‍ර වෙලා යන්න පටන් ගත්තා උපාදාන ඛණ්ඩේට යනවා. දැන් අපි හිතමු සංඥා තියෙනවා කියලා. මට පැපොල් ගහක් සිහිපත් වුණා කියන එක ඛණ්ඩය පංචඛණ්ඩේ එකක් සංඥාස්කන්ධේ. ඒ පැපොල් ගහගෙන අස නිකන්තිතා නාමයක ලොකු ගෙඩියක් මේ සැරේදී යන්න මම දැක්ක මල් ලැබිලා තියෙනවා දැන් ගෙඩිත් තැල්ලා තියෙනවා කියලා ඒක තියාගන්න නිකන්තිතන්හාවත් එක්ක ආවොත් බලාපොරොත්තුකුත් එක්ක එනකොටම සාස්වයි ආස්වත් එක්ක මිස්ස වෙලා ඒක සංඥා උපාදාන කරන බවට පත් ඒක තමයි මා කියන්නේ හැදී. ඒක තමයි තේරුම් ගන්න. උපාදාන ඛණ්ඩ කියන්නේ දැන් පංචඛණ්ඩ තියෙනවානේ. ඒක ඒ රූප වේදනා සංඤාස සංකාරස විඥානත්‍ය රසක් හැටියටම තියෙනවා. එක රූපයනේ රූප තියෙනවා අපිට. සඤ්ඤා වේදනා එකක් නෙවෙයි හුඟක් තියෙනවා. එතකොට ඒක දැන් මේ පවතින ඇතුලේම තියෙන හැකියාව ශක්තියක් එක්ක තියෙන හදාගත් සක්කාය සමුදයක්. ඒ ඔක්කොම මම කියලා අරගෙන හදාගත්ත එක්කෙනෙක් ඉන්නවා. තේරුම් ගන්නවා අපි මේ හදාගත්ත එක විශාල කරගන්න තමයි හදාන්නේ. සැක ගන්නමයි අපි හදාන්නේ. මේ වචනේ හොඳ දෙයක් තියා ගන්න තමයි හදාන්නේ මේ සත්ත්ව භාවය. නමුත් බුදුහාමුදුරුවෝ සත්ත්ව භාවය කියලා දෙයක් නැහැ. මේක හේතුපටිච්ච සමුප්පන්නතාවයක් තියෙනවා. පටිච්ච සම්පන්නයි. එතකොට ඒක උපාදාන කන්ද බවට පත් වෙන්නේම අර පවතින්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ඒ තණ්හාවට අල්ලගන්න පුළුවන් පහයි තුන පහෙන් තොර වෙන මොකක්වත් අල්ලගන්න බෑ. එක්ක රූප අල්ලාගෙන ඉඳ හදාන්නේ, එහෙම නැත්නම් වින්න රස අල්ලාගෙන ඉඳ හදාන්නේ, එහෙම නැත්නම් සංඥා රස අල්ලාගෙන ඉඳ හදාන්නේ, සංඛාර රස අල්ලාගෙන ඉඳ හදාන්නේ, මේ විඥානත් අල්ලාගෙන ඉඳ හදාන්නේ. ඒ තියාගන්න හැදිල්ලේදී ඊට පස්සේ එනවා මාන. එතකොට අර සක්කාදිට්ඨි ගැඹුරු බවටපත් වෙන අරයට වඩා මම රූප දකින්න ඕන. අරයට වඩා මම රූප එකතු කර ගන්න ඕන. අරයට වඩා මට හොඳන වින්දන ලැබෙන්න ඕන. ඒකෙන් ලැබෙන වින්දෙන්ට වඩා මේ මම මේ දුවල ලබන වින්දනේ අරය දුවල ලබන වින්දනේට වඩා වෙනස්. මම බත් කනකොට ලැබෙන වින්දනේ අනිත් එක්කෙනා බත් කනකොට වඩා වෙනස්. මම කන පීසායක අනිත් ඒකන පීසයකට වඩා හොඳ එක. මම බොන කිරි ටික අනිත් එක්කනාගේ කිරිවට වඩා හොඳයි. මම කන චීස් එක අනිත් අය කන චීස් එක්ක හොඳයි. මගේ නාන කාමරේ අනිත් අය නාන කාමරට වඩා හොඳයි. ඔය විදිහට මේක වෙන් කරගන්න. මේ මම කියන එකන අනිත් රාශියෙන් වෙන් කරගන්න. අනිත් මේ කණ්ඩායමෙන් දැන් අපිට හිතලා තියෙන ඉඳ අපි ඔක්කොම හිතේ හදලා දීලානේ තියෙන්නේ. ඕනම දර්ශනයක් තියෙන නැත්නම් හදලා දීලා තියෙන්නේ මෙන්න මේ කට්ටේ කියලා. ඒකට අපිට බ්‍රහ්ම ලෝක වගේ දෙයක් හදනකොට අපිට අහසෙන් උඩ වලාකුලින් උඩ පැත්තක් මතක් වෙනවා. ඒ වගේම මතක් වෙනවා අපිට. එතකොට ඒකත් ඒකත් එක්ක සැසඳුන ඊට පස්සේ දැන් අප සංස්කෘතික මැදිහත් වල ඉන්න නිසා වෙනම භාෂාවක් කතා කරන නිසා ඒක ආගමික සංකේතයන් ඒ පුංචි දූපත ආගමික සංකේතයන් උළුවේ කැරකින වැඩි බෝගවහ බෝකොලේ සෑය දලදා මාලියාව රතු පාට මුද්‍රෙන් ත්‍රිපිටක පොත කියන ඒවා තමයි දැන් නිබ්බානේ කොටස ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා මේක ඇතුළේ ක්‍රියාත්මක වෙන දෙයකට වඩා අතන මං අඩිය පඩිපෙළවල් තියෙන අතන මෙතෙන්ට අතෙන්ට ගිහලා මෙතෙන්ට යන මෙතෙන්ට ගිහලා මෙතෙන්ට යන්න ඕන කියලා තමයි හිතන්නේ. ඊට පස්සේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහන්ත කියන දේ මාර්ගය අංගයන්ට වඩා හිතේ සංකේත හදාගෙන තියෙන අර ගුරුතුමා මේ ගුරුතුමාන් කියලා ඒ අනුව ගිහිල්ලා යන්න ඕනේ කියලා. ඒවා බාහිර අංගයක් හැටින්න කල්යාණ මිත්‍රතාවය තමයි ඉහළම. දැන් මෙතනනම් අපිට කල්යාණ මිත්‍රත්වය ඉහළයි කියන එක අපි තේරෙනවා. ඒ නිසා ඒක එහෙම තියාගෙන තමන්ගේ ඇතුළතම රිංගන්ඩ වෙන මගේ දෛනික ජීවිතය මගේ ඒ ආධ්‍යාත්ම මාර්ගයේ කොටසක් බවට පත් වෙන එක. මගේ බැලිල්ල, මගේ ඇහිල්ල, මගේ කියවිල්ල, මගේ ගමන් කිරිල්ල ඔක්කොම ආරස්තංග මාර්ගයට කොට. මේ කතා කරන්නටත් එක්කමයි මේ කියන්නේ. ඔහු දෙ මාර්ගයට අවතීන වෙන්න කැමති වෙලා ඉන්නවා. ඒ නිසා. නමුත් ඔහු දන්න කොතෙන්ද පාය පැටල වැටෙන්නේ. කොතින්ද ප්‍රපාතයට වැටෙන්නේ. කවුද අගකීම දරන්න ඕනේ කියලා. එතකොට පසුගිය සත්‍ය කියන දෙහි එකයි පසුගිය සත්‍යයේ ඒ මාහිතේ විලාවි හිතපැටියෙන මේ අර මාර සංයුක්තෙන් බුදුහාන හොඳ දේශනයක් කරනකොට දවල් දානේ වන්දිර වෙල විෂුන් වහන්සේලා පාත්‍ර වේලන්ත තියලා තියෙන අර හරගේ කියලා ඒ උඩින් යන්න හැද පාත්‍ර ටික පැත්තට උළුවේ ඉදුවා කියලා භික්ෂුන් වහන්සේ බුදුහාම කිව්වා නෑ ඒ මාර කියලා පාත්‍ර උඩින් යන්න තාපු ගුණ ඒ වගේ සමහරට අපි ගැඹුරටම යන්න හදනකොට එක්කෝ ස්කයිප් එකේ කැදෙනවා, එක්කෝ හෙඩ්ෆෝන් එකේ නැවතුන, එහෙම නැත්නම් ෆෝන් රින් වෙනවා, එහෙම නැත්නම් ගෙදර බදින මොකක් හරි විච්චෙනවා සුවඳ දැනෙනවා, කවුරු හරි ඩෝබෙල් එක සින් කරනවා, ඔය මොනවා හරි වෙන්න පුළුවන් ජාති තියෙනවා. ඒ නිසා මේ සමහර සූත්‍රයේ මෙන්නා මිසක් පහුගිය සතිවල කතා කරපුවා ධර්මානුකූල කතා නම් කමන්නේ, ඒ මත තියෙනවා නම් ඒවත් අර පන්සලකට යනකොට ගෙදෙට් උනත් යනකොට ස්නෝ බූට්ස් ගලවල ගෙවල් වලට ඇතුළේ ඉන්න සපත්තු ගලවල ඇතුළේ වෙනවා වගේ ඒ මති මතාන්තරත් ඒ සූරක් සිටිනවා වගේ පස්සේ යනකොට ආය ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාව යනකොට ආය අරගෙන යන්න ඒ වටේ ආගන්න ඔළුවට මම අහවලා මම අහවලා ඔය කිව්වට මම අහවලා කියලා ඒක තවත් දන්නේ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි කොච්චර හොඳ කල්යාණ මිත්‍රුණාට සාදු සාදු සාදු හොඳයි සේනවත් උදවර දැන් අවස්ථාව තියෙනවා එක තියෙනවා ප්‍රසන්න කරුවන් සරණයි ඉතාම ගැඹුරු දේශනාව කීපයක්ම කෙරුණා මට සේරච්ච විදිහන ඉතින් බොහොම කැනේ සුළුවසේ කැනේ මේ වසන ගැඹුරට මට සේරෙන්නේ නෑ මට තේරෙන්නේ ගොටින් වත්කීප විදිහට බබ තේරුම් ගත්ත උපාදාන කියන එකයි උපාදානීය කියන එකයි මෙන්න මේ විදිහට දැන් උපාදාන කියන්නේ අපිට යමක් ඇද ගන්න තියෙන දේ කියලා ගන්න අපිට යම මත ගොස්කාරි ආශාවක් ඇති වුණොත් ඒ ආශාව ඇති වුණා කියන එක තමයි උපාදානය. උපාදානීය කියන්නේ මම හිතේ මගේ ඒ උපාදාන වෙන ශක්තිය මගේ ඇතුලේ තියෙන නිසා තමයි ඒක ඇති වුනේ. නැතුව අනිත් එක්කෙනාගේ වරද නෙවෙයි මේ. සමහර වෙලාවට හිතනවා කවුරු හරි දැක්කාම එයා ගැන මම එයාව කතා කරන්න හරි අද මොකක් හරි කරන්න මට ආශාවක් උපදින ඒක උපාදානය. ඒ උපාදානීය වෙන්නේ ඒ මගේ ළඟ තියෙච්ච ඒ නරක ශක්තිය ආශ්‍රව තමයි ඒ උපාදානීය හැටියට ගන්න කියන එකයි මට එතනදි තේරුනේ. දැන් මේ සූත්‍රයේදී මේ මම කිව්වහම මට තේරුනේ මේ ගින්නක් වාතය උපාදාන වෙනවා කියන එක ගිනිසෙලුවක් වාතයෙන් ගෙන යන ලැබේ තුරටද ඒ ගින්නට වාතය උපාදාන වෙනවා කියන එක. එතකොට ඒ වගේ යම් කිසි සුතියක් තන් මරණ වුණාට පස්සේ සිත නැතුණාට පස්සේ ඒ සිත නැවත පහළ වෙන්න උපාදානය මතයි ඒක පහළ වෙන්න කියන එක තමයි මට එතනදි තේරුනේ. ඉතින් මේක ඒ වෙලාවෙම යනවාද ඊට පස්සේ යනවාද කියන එක තමයි මේ කාලය තමයි මෙතන තියෙන්නේ. භවය කියන එක අන්තරා භවය කියන එක මතනම් මේ නැහැ මෙතන කොහෙවත් මේ ඒ අන්තරා භවය කියන වචනය මේ සූත්‍රයේ මම දැක්කේ නැහැ අන්තරා භවයක් කියන එකක්. නමුත් භවයකට තමයි යන්නේ. නමුත් ඒක යන කාල සීමාවක් මෙතනදී පනවල නැහැ කියන එක තමයි මට මේ සූත්‍රයේ කියුවා මට තේරුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේනවා මේ මන්දනේ කාලේ කොහොමද කියලා මෙන්න කියලා හිතුවානේ මට. මට හිතුණා සේන මහත්මයා කියපු කාරණා දෙකේදීම දෙකටම පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා. මට ඒක දෙකට ගන්න ඉච්චන හැකියාවක් නැහැ. සත්‍යතුමාට පුළුවන් නේද ඒක පැහැදිලි කර දෙන්න සත්‍යතුමාගේ කාරණාවෙන් සේන මහත්මයා වෙනින්. මම හිතනවා උපාදාන උපාදානීය දෙක පොඩ්ඩක් වැරදුනා කියලා. ඔව් මා චේතන උපාදානීය කියන වචනේ ටිකක් වෙනස් මෙතෙන් එක් සම පසුගිය සත්‍ය ගන්ධ හැදුවේ. ඉතින් ඒක හුඟක් කතා කරන්න තුන දෙයක් උපාදානී කියන වචනේ අපි ඒකේ වෙන දවසකට යොදාගමු කද ඉතරම්ම උපාදානීය කියන එක විශේෂයෙන් ඔය ඊට පස්සේ ධම්ම සංගණයෙම තවත් වෙන විදියට උපාදානී නූපාදානී කියලා කතා කරනවා. උපාදානී කියන එකේ මා ඒ පරිවර්තනයේට ඒකින් කියන්නේ එක හරි කියලා හොඳද? ඒ පරිවර්තනයේ තේ ලකුණු දුන්නේ මා විසින්. ඉන්සා මං ඒකට වචන මා පරිවර්තන දෙක ක්‍රම දෙකක් හදාගත්තා ඉදා. ඒ දෙක අනුව තමයි මා කතා කරේ. උපාදානී කියන වචනේට. එතකොට ඒ උපාදානී කියලා කියන්නේ තෙන්දී උපාද පංචස්කන්ධ තියෙන පංච උපාදාන ස්කන්ධ එන්නේ අර අතීත අනාගත ඕනේ රූපත්වයක් සාසවං උපාදානයන් ඒ සාස උපාදාන කියන වචන දෙක තියෙනවා. උපාදානී කියන එකට මා පරිවර්තනය කරන්න හැදුවේ දැන් පොතේ පරිවර්තනය කළා තියෙන්නේ ඒක උපාදානයන්ට අරමුණු වූ කියලා. උපාදාන කියන්නේ එහෙමයි පොතේ පරිවර්තනය කරන්නේ. මේක මා හරි කියනෝනේ ඒක මත් තේරුම් ගන්න බැරි වුණා සූත්‍රය අනුව ගියාම. ඒ නිසා ඒකට තේරුම් ගන්න මට තේරුම් ගන්න මාර්ගයක් හැදුවා අනිත් අතට ඒක යෝජනා කළා පමණයි. මම මෙතෙන්දී කියන්නේ මේ යෝජනාවක් පමණයි කවුරු ඒකට මේක මේ කනෙක් කරන්න හදන නෙවෙයි. ලං කරගත්තොත් හොඳයි කියලා හිතෙන දෙයට උපාදානී කියනවා. එහෙම රූපත්වයට උපාදානී. එහෙම නැත්නම් ඒ රූප වේදනා සංඥා සංකාර හෝ විඥාන කියන එක ඒක අරමුණු වෙනදී ලං කරගන්න තරම් වටිනා තත්ත්වයේ දෙයකයි තීරණය කරන්න පුළුවන් දෙයක්. ඒක තිබුණොත් තව හොඳයි කියලා අර ආශ්‍රවත් එක්ක මිශ්‍ර කරලා ඒක එකතු කර ගන්නවා. ඒක තමයි උපාදානිය. අර අපි ගස්ලබු ගහගත්තොත් ගස්ලබු කහ කියන එක දැන් අපි තුන් ගස්ලබු ගස් දෙකක් තියෙනවා. ඒ ගස්ලබු කියන වචනේ ආපු නිසා මේ මා හිත මට මතක් වෙන්න දැත්තත් මට එක්කෙනෙක් ගස්ලබු ගෙඩියක් ගෙනත් දුන්නා. ඒක පෙරේදේ නිසා වෙන්නේ. මේ ගස්ලබු ගස් ටිකක් අතරේ අපි හිතමු රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගේ පන්සලේ තියෙන ගස්ලබු ගස් දෙකක්. ඔය ගස්ලබු ගස් දෙකේ තමයි උන්වහන්සේගේ සිවුරු වේලන්ත සිවුරු අවවදාන අපි ලංකා කියන වරණෝයි කියලා ඒ වදනේ හොඳ වදනන ඔතේම කියනයි. එතකොට මේ ලනුව ගැට ගහලා තින්නේ ඒක. එතකොට උන්වහන්සේ දන්නවා සිවුර වේලන්නට ඒක දැම්මහම ඒ තියෙන්නේ ගස්ලබු ගස් දෙක අතරේ කියලා. ඒ ගස්ලබු ගහ කියන සංඥාව හිතට ආවට ඒක උපාදානියක් නෙවෙයි උන්වහන්සේ. ඒක උපාදානත්වෙට ගිහිල්ලා නැහැ. ඒ ගස්ලබු ගහ උපාදානීය රූපයක් නෙවෙයි. උපාදානීය සංඥාවක් නෙවෙයි. උන්වහන්සේගේ ආවතේව කාර්යය ඉන්නවා. අපි හිතමු යා හිතනවා ගස්ලබු කෑවහම යාට හොඳට ජීර්ණ ශක්තිය ඇති වෙනවා. මේ කොන්ස්ටිපේෂන් නැති වෙනවා කියලා හරි නැත්නම් ඒක සි විටමින් තියෙනවා කියලා එයා අහලා තියෙනවා. එයාගේ ડોක්ටර් කිව්ව නැත්නම් එයා මැගසින් එකේ කිව්ව ගස්ලබු කෑවහම මෙන්න මෙයා මේ රතු ගස්ලබු නම් මේ පාට තිබුණොත් මෙහෙම වෙනවා කියලා අහලා තියෙනවා. එකම කලින් කාලේ තින්සත් ඔය ගස්ලබු ගහේ ඒ ගස්ලබු හොඳයි ඒ නිසා කුරුල්ල කනවටත් එයා දැලක් දාලා වෙන් කරලා තියෙනවා. නිකාන්තය කියලා කිව්වෙ නිකාන්ති තනහා තියෙන. එයා අර රහත් එක්කෙන රහතන් වහන්සේ අර සිවුර අවවදාපු සිවුර ගන්ත ගස්ලබු ගහද මතකින් ගියා වගේ නෙමෙයි අරයා ගස්ලබු ගහ දිහා බලන. එයා බලන්නේ දැන් ගස්ලමු කියන යන්තම් කපාට වැටිගෙන මේක ලබන සතිය විතර කඩා ගන්න පුළුවන් කියන අදහස තියෙනවා. එයාට අතීත සංඥාවත් එක්ක මිශ්‍ර වෙලා ඇවිල්ලා ගස්ලබු සංඥාව දැන් උපාදානීය කරගෙන උපාදානත්වයෙන් අරගෙන පමන නැත්තම් ඒක ලං කර ගන්න තරම් වටිනා තත්ත්වයේ දීකේ තීරණ කරන්න පුළුවන් කියන එක තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. ලං කරගත්තොත් හොඳයි. ඒ කියන්නේ ඒක දැන් ඒ ගස්ලබු කියන සංඥාව එයාගේ පැවැත්මට වාසිදායක විදිහට ලං කරලා තියෙනවා. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. මම වචන වැඩිද දන්නේ කියව ඒක උපාදානය කියයි. ඊළඟට අර අන්තරා භව කියන වචන අපි කිව ඒක ආවේ ඔය සර්වාස්තිවාදීන් සර්වාස්තිවාදීන් කියන්නේම තේරවාදී මුල් ස්වරූපී කියලා මතේ තියෙනවා. අපි කවුරුත් එකේ මේන්නේ අර දූපතට ගියාම තමයි ඒක වෙනස් වෙන්නේ. ඔ අපේ මේ ධර්ම වෙනස්කම් ගාවක් තියෙන සංස්කෘතියෙන් වෙනස්කම් නිසා ධර්ම වෙනස්කම් නෙවෙයි. ඒක මතේ තියෙනවා. එතකොට එතන තමා අන්තරා භව කියන තත්ත්වය. අන්තරා කිව්වෙම මතකදර මේ ඔය දීගණිකයි මුල්ම සූත්‍රයේ තියෙන අන්තරාච නාලන්දං අන්තරාච රාජගහං කියලා බුදුහාමුදුරුව වදිනවා. නාලන්දාවටත් රජගහනටත් අතර කියලා. ඒක තමයි අන්තරා කිව්වේ. ඒතර මෙතන ඒ අන්තරා භව කියලා කියන්නේ ಜಾති දෙකක් අතර පවතින පැවැත්ම කියන එක තමයි ඒ කට්ටිය අන්තරා භව කියන වචනේ දාලා තියෙන්නේ. Tibetan Book of Death කියන එක කිව්වොත් එහෙම ඔය ඇත්තන්ගේ තියෙන බාඩු අවස්ථා කියලා. සිද්පා බාඩු. මෙයා දැනුමට විතරයි කියන්නේ ඔළුව තවත් නරක කරගන්න නෙවෙයි. එතෙන්දී ඔය දිබ්බ චක්කු තියෙන වගේ ඉන්න ලාමාවරු විශේෂයෙන් ගෙන්නගෙන යැත්තු දවස් 7ක් ඇතුළත් ලංකාවේ 7 දවසේ දානදී මේක කිව්වත් නොකිව්වත් ඔයා පිළිගන්නවා. 7 දවසක් යනකම් එයා සමහරට යන්නේ ඒ නිසා තමයි පිළිත් කියන්නේ ඇත්තේ 7 දවසේ දානෙට. බණ කියන්නේ ඒක. පිළිත් කියන්නේ නැත්තේ එයාට පිළිත්ේ බලය වැඩි එන්ට බැරිවේ පිංගන්ට කියලා අදහස්. ඊළඟට ඇත්තෙන්ම දවස් 49 ඊළඟට ඒ බාඩු අවස්ථාවෙන් පස්සේ එනවා දවස් 49ක් තිස්සේ ඉහෙළම මනෝ ධානයක් තියෙන ඇත්තෝ අපවත් වුණොත් එමේ ඇත්තෝ ඒ දවස් 49ක් ඒ භාගෙම බට කරන ඒ ධානලාභී උත්තරන දැන් සාමාන්‍ය ඇත්තුත් කරනවා. ඉතින් වැඩිපුර ඉස්සරහට වාසි ලැබෙන හැටි ඒ කාලයේ කියන එක තීරණය කරන්නේ අපේ අපි ගන්න මනෝ විසින්. ඒක කැලෙන්ඩර් මම 10 දවස් 49 කියන්නේ ඇත්තම සතිය තුනට 7යි. ඒ 7 ඇතුළත මෙහෙම වෙනවා කියන අදහස. අපි තුන් මාස කියන්නේ ඒක. ඒක අවුරුද්ද කියලා කියන්නේ ඒක ඉතින් මතකයේ සඳහන් වෙලි හදන. ඒක නෑ ඒකට විශේෂයෙන් 7 දවස් කියලා කියන්නේ ඒක. එතකොට යැත්තන් සපෝට් එකක් ඕන. අපි ටිකක් ඉගෙන ගත්තා අර මොකද්ද මේ තිරෝ කුඩ සූත්‍රය. දැන් අපේ හෙළ දිවි ක්‍රමයට අපේ මාතෘභූමියේ ක්‍රමයට වුණම කෙනෙක් අති දක්ෂ අතිශයින්ම සීලවන්ත ගුණවන්ත වන්දනීය පරස්මක් කියන උත්මය පව තිරෝ කුඩ කියනක බිත්තිය ඇතුලේ ඉන්නවා කියන අදහස තමයි කියන්නේ. බිත්ති දෙකක් අතර ඉන්නවා කියන එකමයි කියන්නේ ඕනම කෙනෙක් දේශනා කරන. තිරෝ කුඩ කියන්නේ ඇත්තන්ට ඒක හරහා වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ ගලක් අස්සෙන් එහා පැත්තට මතු වෙන්න පුළුවන් බිත්තෙන් එහා පැත්තට. කියනකයි කියන්නේ ඒකයි මේ කියන්නේ මනෝ අර අපේ ඥානසිය මහතුන් වහන්සේ මනෝමය රූපයක් ඒ මනෝ අත්භාවයත් එක්ක අත්භාවන අත්පරිලාභයක් තියෙන්නේ කියලා. ඒ නිසා මේ ගැන තේරුම් ගන්න ඕනේ. ඉතින් වක්කාට දැවෙයි කිය කියත ඔය ඥාන කවුදර කන්නි මහ සුමංගල හාමුදුරන් වහන්සේ ඒකේ ඔසේ කියන කන්ට ඉහිල්ලා මේ බ්‍රයිඩි මාසි සාන්තව ඒ බ්‍රයිඩි වැඩි කලක් මෙතපු කෙනෙක් ඇටිටිපත් වැඩි කලක් මෙතපු කෙනෙක් ඇටිටිද තව තියෙනවා. ඉතින් ඒ පොත් ඒවා ඉතින් අර මේ ইনফরমේෂන් මිස් ඉන්ටර්ප්‍රිටේටඩ් දාන්නේ නැහැ. බ්‍රයන් වීස්ගේ මෙනි මාස්ටර්ස් මෙනි ලාස් කියන පොත කියවන්න බහු කොහෙන් හරි යන්නේ මමයික බොහොම ඔය ඩාවින් නගරේ ඉන්න කාලෙකදී කියවන මතක ඇටියද මේ සමහ ඒ සංකල්ප ගන්න එපා මගේ සංකල්පයක් කියලා මගේ කියන් මමත් අරගෙන ඒක ඇලෙන්න එපා. මොකද අනිත් එකත් අපි දන්නේ නැහැ එහෙමද සිද්ධ වෙන්නේ කියලා. අපි ඒක කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැනේ. මෙතනින් එතෙන් අපි ඒකත් චිත්තක්ෂණේ යනුනේ හිතලා යන්නේ. ඒකත් පසු කාලයේ හදපු ධර්ම කොටසයන් එක්කනේ. ඒක සූත්‍ර කොටසයට වඩා අපි තාම මමත්වෙන් උපාදානීය වෙලා තියෙන්නේ මෙතෙක් කල් පුංචි කාලේ. ඒක හැටියක්. ඒක මනෝවල හැටියක්. ඒක මනෝවල හැටියක්. පරම සත්‍ය අවබෝධයේ අර ගෝඩ් හෙඩ් කියලා එක දැම්මම වෙස්ටර්න් කෙනෙකුට වඩා හොඳට තේරෙන පුජ්‍යල භාවයෙන් තොරව කියන එක. නමුත් සාමාන්‍ය කෙනෙකුට නම් රවුලක් ඇති කෙනෙක් මතක් වෙනවා. ශූන්‍යතාවය සමහර හින්දු ඇටියට නැත්නම් අද්වෛතය වගේ කියනකොට ශූන්‍යතාවයට ලං වෙනවා. ඒකින්ද ඒවට මේවට නොගින් එකයි වඩා ශුන්‍යතාව හොඳයි. හැබැයි ශුන්‍යතාවේ තියෙන අනර්ථ භාවයක්. නමුත් ඒකත් එක්ක ඇලුම් කරන්න නැතුව බලන්න අපි ඉගෙන ගන්න ඕන. නමුත් අපි මේ ධර්ම සාකච්ඡා මේක තරන්නේ අපි මේකට එන්නේම මොකද්ද ඇතුලේ ආධ්‍යාත්මික කෙනෙක්illක් තියෙන නිසා. ඉතින් වඩා අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳුද්දටයි අඟහරුවාදටයි බදාදටයි බ්‍රහස්පතින්දටයි සිකුරාදටයි සෙනසුරාදටයි ඉරිදාටයි ඒ කියම මේ ගෝ රවුන්ඩ් එක කරගන්න මේක වල හරියන දායක ජීවිතේදී ජීවිතේ හොඳ නැහැ මේ ගෝ රවුන්ඩ් ඒකම අපි නැගල යන එක බවට පත් කරගන්නත් ඒක උපාදත ඒක උපාදානය කරන්නේ අර සූත්‍රය අපි කිව්වේ තණ්හන් නිසා තණ්හම් පහතබ්බන් කියන එක දාන්න. බුදු සරණයි කල්යාණ මිත්‍රුණාට පින් අප්‍රමාණ පින්. අර මේ නිකාන්ති කියන එක තැනක් තියෙනවා තේරගතා පාළි 20 වෙනි ගාථාව කියන්නේ තේරුන් වහන්සේ නමක් යා මේ මරණේ මේ භයන් නැති නිකාන්ති නැති ජීවිතේ නැති කියන අජිත හඳුරු මට මරණේ බයක් නැහැ. මම බොහොම හොඳ තැන් නිකාන්ති නැති ජීවිතේ ඉන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. එහෙමෙකුත් නැහැ. මරණට බයකුත් නැහැ ඉන්න ඕන කියලා හිතෙන්නේ. සංදේහන් නික්කිපිසාමි. මේ පාවිච්චියට මගේ ශරීරයේ අයින් කරලා දානවා. සම්පජානෝ ප්‍රතිසතු. සම්පජානය ඇතුලේ සිහියෙන් යුතුව කියලා. ඒ රහතන් වහන්සේ නමක් කියන්නේ ඇයි? මෙච්චර කලක් ඉන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මරින්ට බයකුත් නැහැ. ශරීරේ කොච්චර සුවසේද ඇත්තේ කියලා හිතා. අනේ සුවේ යන හිතලා පුළුවන් ඔය පිරිමි ශරීරය මේ ගෑනු ශරීරය මේ එක එක වර්ග තියෙන ශරීර මේ අරහවල තාත්තලා වෙච්ච ශරීර අම්මලා වෙච්ච ශරීර ලංකාවේ වෙච්ච ශරීර ඉපදිච්ච ශරීර ලංකාවේ නොඉපදිච්ච ශරීර කියලා වෙන් කරන්න නැතුව පිපෙන්න තථාගත හිරු රැස් එකක් තෙක් පිපෙමු. ඒතොර පුළුවන් අපිට කරගන්න බුදු සරණ කල්යාණ මිත්‍රයන් මායතන දැන් අතර කරන්න ඕන. එලා බුදු සරණ. පදසද් එහෙම සත්‍යත්වයනි මම හිතන්නේ අපි ඉතමත් වගලා සාකච්ඡාවක් වඩපත් වුණා මේ අද සුත්‍ර දේශනාව යම් යම් කරස් තුනට වෙදී සාකච්ඡා කරන හොඳයි කියලා හිතුවා ඒ වෙනස නමුත් මම හිතන්නේ අපේ සීමාවන් තුළ සාකච්ඡා කරන ඉතින් එහෙනම් සත්‍යත්වයනි අපි ලබන සතියේදී බලාපොරොත්තු වෙන සත්‍යත්වය වෙනින්නම් සම්මා සම්බුදු සරණයි. අත්තවාදයට නම් අහු නොවීම මේ ගැන බලන්ට වෙනවා. නැත්නම් අර ඔය කල්‍යාණ මිත්‍ර කතා කළා වගේ මත්වාදයකට යන්න ඉඩ තියෙන ඔය වගේ දෙයක් ගැන කතා කරනකොට අපි සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ පැටුම් රසක් අධිස්ථානසක් ඒ මේ ශරීරය දරා සිටි කල්‍යාණ මිත්‍රයේ කායික හා මානසික වශයෙන් සුවපත් බවම ලබත්වා ත්‍යානන්ද පරමෝ යහපත් දකිත්වා මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්ශේ සම්පතක් වීමෙන් අප ඉදිරි ජීවිත කාලය සොම්නසින් සතුටින් කෙලෙස් අඩුව ගත කරන්න ලැබේවා. දෛනික ජීවිතයේදී කායික වේදනා, මානසික වේදනා, දුක්ඛම් කටළු අනිවාර්යව පැමිණේවි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒ වාත සතිමත් මුහුණ දෙන තරම් සතිමත් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසනාතේ උදාර ගති පැතුම් මෙති කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් පමණක් නැසුට ලැබේවා. අපේ සේ සඳහා අප්‍රමාණ ලෝක සත්ත්ව ප්‍රජාවකට මෙහෙත් නිරාමිස සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.